කරන්නයි. අදත් සුපුරුදු පරිදි සවනට සිසිලස ඔස්සේ කරන විවිධ සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. අද 2017 අප්‍රේල් මාස 30 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් උදේ උදෑසන 5:00 කරන සාකච්ඡාවයි මේ. අද දින අපට ධර්ම කරුණු පැහැදිලි කර දීම සඳහා ඉතාමත්ම කරුණාවෙන් සම්බන්ධ වෙනවා සත්‍යජිතුමා. සත්‍යජිතුමනේ ඔබතුමාව අපි සවන්ද සිසිසෙනි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. එහෙමනම් ඔබතුමාට අද යොමු වෙනවා අද සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන ලෙසට පිරුවන් සර්ණයි. අපි নমස්කාර කරමු අතිශයින්ම ගෞරවාන්විතව අතිශයින්ම කෘතඥතාපූර්වකව තථාගතයන් වහන්සේට සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට අපේ භාග්‍යවන්ත වූ ශාස්ත්‍රුන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් ප්‍රණිපාත කරමු. අද සාකච්ඡා කරන්නට අප හිතා ගත්තේ නැත්නම් සාකච්ඡා කරන්න තීරණය කළේ තියෙන්නේ ඉතාම දිග සූත්‍රයක්. කරුණු රැසක් සාකච්ඡා කරන්නට පිළිවන් මේ සූත්‍රයේදී. අදම මේ සූත්‍රය අවසන් කරනවා කියන අදහසක් තියෙනවා නම් අපිට කතා කරන්න වෙන්නේ අභිසඤ්ඤා නිරෝධය ගැන පමණයි. අනිත්‍යව කතා කරන්න බෑ. මොකද මේ මාතෘකාව ආවේ ඒ ඔස්සේ කියලා හිතෙන නිසා. නමුත් පොට්ටපාද සූත්‍රය අප දන්නවා. අපි ආයෙත් හොයලා බලමු ඒකේ සම්පූර්ණ විදිය. මම එක්තරා තැනකින් අත්‍තර කරන්න ඊට පස්සේ අපේ ධර්මකාමී ධර්මදර පින්නතුන් සිටිනු ඇත්තු කතා බහ කරලා සාකච්ඡා කරන්න. තේරුම් වචන වශයෙන් තේරුම් ගත්තත් නොගත්තත් මේ සටහන් පොතකින් අරන් කියන දෙයක් නෙවෙයි. වචන නොතේරුණත් හැමදාම කියන දේ සත්‍යාබෝධයේ සිදුවන්නේ පුජ්‍යල භාවයේ අතුරුදහන් වෙ ජීවිතයි. වෙන විදියකින් කියනවා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වලට අපාගේ කරන මම මට සහ මගේ කියන වචන තුන අතුරුදහන් වෙලා ගියාම දෘෂ්ටි වශයෙන් කො එවිතයි සත්‍යාබෝධය සිදුවන්නේ. ඊළඟට ධර්ම සාකච්ඡාවේදී මේ යුදා ධර්ම සාකච්ඡාවේදී අපි වැඩි මති මතාන්තර අදහස් ඒවා කතා කරන්නාගේ අදහස් විකුණන තැනක් හෝ අනිත් අයගේ අදහස් විදා හදා ගන්න තැනක් වෙන්නේ නැහැ. ධර්මයට අනුරූප ධර්ම කරුණු පමණක් අදහස් බෙදා හදා ගන්නවා. යන්නේ අදහස් කරන්නේ දෘෂ්ටි සහිතව නැත්නම් තමන්ගේ අදහස් ප්‍රතිපදාවට අනුරූප අදහස් බෙදා හදා ගන්න තැන අඤ්ඤමඤ්ඤ වචනේන ඕනෝන්ගේ වචන වලින් අඤ්ඤමඤ්ඤ බුද්ධාපනේන ඕනෝන් නැගී සිටුවමින් තමන් මේක කරන්නට වෙන්නේ කරන්නට අවශ්‍ය වන්නේ. කතා කරන්න උත්සාහ ගන්නවා මම දන්නවා අනිත් අය දන්නේ නැහැ කියන අදහසින් අදහස වාස්ප කර දාන්න හැමතිස්සෙම අවංක උත්සාහයක යෙදෙනවා. ඒකේ අපි කවුරුත් ඒ විදිහටම කරමු. පොට්ටපාද සූත්‍රය වර්ග කීපයකට බෙදලාමයි සූත්‍ර පිටකෙත් ඒ පොතේ තියෙන්නේ. දීඝනිකායේ මුල්ම කොටසේ 9 වෙනි සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මම පාලි දැන් සාදු කරන්න. බුදුරජාණන් වහන්සේ සාවත්ති නගරේ ඒ අනාථපිණ්ඩික ඒ උපාසකතුමාගේ ආරාමෙහි වැඩි ඉන්න කාලේ මේ සිද්ධ වෙලා තියෙන්නේ. පොට්ටපාද කියන පරිබ්‍රාජික. පරිබ්‍රාජිකෝ කියන්නේ සත්‍ය පිළිබඳව උනන්දුවක් ඇතිව සත්‍ය සොයාගෙන යන ඇත්තන්. ඒ කාලේ ඒ එයා හිටියා සම්‍යප්පවාදක තින්දුකාචීර ඒකසාලක මල්ලිකාරාමී. ඒ වචනවල තේරුම් හුඟක් ගන්නට පිළිවන්. නමුත් මම ඒවා විශේෂණ විතරක් කරනවා මේ වෙලාවේ. ආරාමේ ඉන්නවා මේ පොට්ටපාද ඒ සත්‍ය ගවේෂකයා. දාර්ශනිකයා කියලා කිව්වම ඒ දාර්ශනිකයෙක්. 30,000ක් විතර ඒ ඉන්ස්ටිටියුෂන් එකේ නැත්තම් ඒ පන්සලේ ඒ ආරාමේ ඉන්නවා. ඒ පරිභාෂික ආරාමේ ඉන්නවා 33,000ක් විතර පිරිසක්. ඒතකොට හිතන්න විශාල ශිෂ්‍ය පිරිසක් නැත්තම් දාර්ශනිකෝ ගොඩක් එකතු වෙන තැනක් ඒක. බුදුරජාණන් වහන්සේ එදා එක දවසක උදේ පාත්‍රය අරගෙන පත්‍ර සිවුරු අරගෙන සාවත්තියට පිණ්ඩපාත සඳහා වැඩියා. මේක හොඳ තේරුම් ගන්න එකක් එතකොට. එතකොට අහවල් වෙලාවට හරියට මම 10ට යනවා 11ට යනවා කියලා කතාවක් නැහැ. උන්වහන්සේ පොදු අදහසකින් පිණ්ඩපාතේ සඳහා යනවා. සමහරට ගැඹුරු දෙයක් දකින්නත් එන්නට පුළුවන්. එතකොට උන්වහන්සේ මෙහෙතනවා දැන් ටිකක් කල් වැඩි. එතකොට කක්ක උන්වහන්සේ කලින් නගරයට ඇවිත් තින්නේ. ඒ නිසා මේ අර පොට්ටපාද ඇත්තගේ ඒ දාර්ශනිකයාගේ මම මේ වචන දෙන්නේ අපිට ඒකට ඔළුවට යන අදහසක්. හොඳ දෙ නිසා එයාගේ මේ මල්ලිකා ආරාමයේ පැත්තට ගියොත් හොඳයි කියලා අදහසක් උන්වහන්සේට පහළ වුණා. ඒ යනකොට අපි අහලා තියෙන හැටියට ඒ ඇත්ත තවත් පිරිස ඒ පරිබ්‍රාජික පිරිසක් එක්ක එයාගේ ඒ කොටසේ වෙන්න ඕනේ. එයා හිටියේ ශාලා කොටසේදී උස්සඳින් කතා කර කර ඉන්න අර ලංකාවේ භාෂාවෙන් කියන්නේ 23 කතාව කියලා 32 අන්නන්නේ. එතන එන්නේ 26ක් හෝ 27ක් වෙනවා. තව තුනක් එකතු වුණොත් එකතු කරන සමහර ඇත්තට 30ක් වෙනවා. නමුත් පස්සේ කාලේ තව ඇත්තු එකතු කරලා 32ක් කරලා තියෙන නිසා අපි කියනවා 32ක් කියලා. එදැන් පොතේ හැටියට දෙන්නේ 27යි. ඒ කතා කර කර හිටියා. හැබැයි ඒ දැන් අපි හිතන්න හොඳ නැහැ. ඒක කතා කරන්නේ අනිත් ඇත්තු විතරයි කියලා. අනිත් වගේ දැන් අපි අවධානය යොමු කරන්න වෙනවා. ඉතින් මේක අමතක වෙන නිසා මේ කාකච්ඡාද අපි ඒක මතක් කරන්නේ. මේ කතා කරන්නටත් ඒක නැත්තම් අපි හිතන්න හොඳ නැහැ. මේක මේ ඔය 23 කතාව කියන කොටස නැත්තම් 27 මේ එලෝ මිලෝ වැඩකට නැති තිරස් කියන කියන්නේ පොහොන් පහල් පිටේ කතා කියලා අපි හිතන්නට හොඳ නැහැ. ඒවා මේ මුස්ලිම් අය කරන කතා, Hindu අය කරන කතා, යුදෙව්වන් කරන කතා, ක්‍රිස්තියානි අය කරන කතා, සාන්තිස්ලා කරන කතා කියලා හිතන්නත් හොඳ නැහැ. බෞද්ධයව කරන්නේ නැහැ. එහෙම නැත්නම් මියන්මාර් බෞද්ධ විතරයි ඒවා කරන්නේ, මහායාන ඇත්ත විතරයි කරන්නේ, තායිලන්ත බෞද්ධ ඒවා කරන්නේ, ශ්‍රී ලංකාවේ බෞද්ධ පින්නතුන් වෙන සද්ධා බුද්ධි සම්පන්න අප ඒවා කරන්නේ නැහැ කියලා අපි විශේෂත්වයකට පත් කරගන්න හොඳ නැහැ. අප වෙතටම හැරෙන්න ඕන. මිත්‍ති බුදුහාමුදුරුවෝ තිරස්චීන කියන වචනේ පාවිච්චි කරපු කතාවලට මේ කතා කරන්න තවන් දෙනවාද? ඒව ගැන කතා කරනවාද? දේශපාලකයෝ ගැන කතා, හොරු ගැන කතා, මැති ඇමතිවරු, යුද්ධ සේනාංක ගැන ඊළඟට බය යුද්ධ කතා, කන බොන දේවල් පිළිබඳ කතා, ඇඳුම් පැළඳුම් ගැන, ෆර්නිචර්ස් ගැන, ඒ කියන්නේ ගෙවල් දොරවල් වල එකතු කරන ගෘහ භාණ්ඩ ගැන කතා, ජුවලරිස් ගැන කතා, ඊට පස්සේ පර්ෆියුම්ස් ගැන, සුවඳ ගැන, ඊට පස්සේ තමන්ගේ රිලටිව්ස්ලා මෙහෙම මෙහෙමයි කියලා ඒව ගැන කතා, ඥාතීන් කතා, ඊට පස්සේ කාර් යාන වාහන vehicles ගැන කතා, ඊට පස්සේ ගම්මාන ගැන, ගම් ගැන කතා, ඊට පස්සේ කන්ට්‍රි සයිඩ් එකේ නැත්තම් පිටිසර ගැන ඒව ගැන කතා. තව විශාල නගරයන් හැදී කාගේ හරි මයික්‍රෝෆෝන් එකක් ඕන වෙලා තියෙනවා. හොඳ ඒක ඔෆ් කරගන්න. නගර ගැන කතා, ප්‍රොවින්සස් ගැන ඒව ගැන කතා, ඊළඟට ස්ත්‍රීන් ගැන, පුරුෂයන් ගැන, කුමරු කුමරියන් ගැන සමහර පොත්වල ඒ පුරුෂ කුමරු කුමරි කියන කතාව නැතුව ඇති. ඊට පස්සේ highways ගැන කතා, super highways ගැන කතා, freeways ගැන කතා, ඊට පස්සේ link ගැන, කුම්බට්ටහන කීපයි link ගැන, pipe ගැන, ඒ කාලේ තිබිච්ච ඇටේ නැත්තම් දියැලි ගැන, ඒ වගේන කතා, marriage ඇත්තු ගැන කතා, නැත්තම් ඒකයි මේකයි මොනවා හරි. ලෝකයේ හටගත්තේ කොහොමද? Big Bang theory එකෙන්ද නැත්නම් කවුරු හරි බලවත් පුරුෂයෙක් මේ එයාගේ සංකල්පයට මැව්වද කියලා. එහෙම මොහොඳු කතා මොහොඳ හදිනු කොහොමද? මේ පොළොව හැදුණු කොහොමද කියලා අපි දැන් දන්නවා. නිති භව අභව කතා කියන ඔන්නෝයි 27. ඒ කතා ඒ වගේ කතා කර කර හිටිය හැබැයි අපේ බෞද්ධයෝ ය කරන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. උපාසකයතු අද්දසාකෝ පොට්ටපාදෝ පරිබ්බාජකෝ. ඊට පස්සේ පොට්ටපාදක දැක්ක මේ බුදුරජාණන් වහන්සේ ඈතම වඩිනවා. ඈතම වඩිනවා දැක්කා. වඩිනවා දැකලා තමන්ගේ පිරිසට කිව්වා නිස්සද්දෙන්ට මේ ගෞතමයන් වහන්සේ වඩිනවා. උන්වහන්සේ බොහෝම නිස්සබ්දතාවයට බොහෝම කැමැති එක අගය කරන කෙනෙක් කියලා. එතකොට එතු නිස්සබ්ද වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පරිබ්‍රාජක ආරාමයට එතෙන්ටි මල්ලිකාරාමයට ගියා. වැඩියා වැඩලා එතකොට මෙයා මතක තියාගන්න මේ පොට්ටපාද දාර්ශනිකයා පරිබ්‍රාජකයා සත්‍ය ගවේෂක බුදුහන්ට ආදරය තියෙන කෙනෙක් ඒ කියන කතාවලින්. එයා කියන්නේ හේතු බොහෝ බන්තේ භගවා කියලා කියන්නේ. අර බොහෝ ගෞතම කියන වචෙන් නෙවෙයි පාවිච්චි කරන්නේ. පොට්ටපාද බුදුහාරු දැන හඳුනාගෙන තියෙන කෙනෙක් කලින්. එන් වඩින්න භාග්‍යතුන් වහන්සේ බන්තේ භාග්‍යතුන් වහන්සේ කොච්චර හොඳ ආපු එක කියලා එයා හොඳ වෝම් වෙල්කම් එකක් කින් බුදුහාරු පිළිගත්තා. ඊවගේම කිය චිරසංඛෝ බන්තේ භගවා ඉමං පරයායමකාසි දං ඉදං ඉදාගමනායි. බොහෝම කලකට පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ සිත පහළ තින් මේ පැත්තෙත් එන්ට කියලා. ඒ කියන්නේ නිසීදතු බන්තේ භගවා ඉදං ආසනම් පඤ්ඤතා එනකොටම හොඳ ආසනයක් පැනෙයිවා මුල් ආසනයක් උන්වහන්සේට වැඩින්න. එතකොට හොඳ මිත්‍රේ පොට්ටපාද බුදුරජාණන් වහන්සේ එයා බුදුහන්වරු වෙනුවෙන් සූදානම් කරපු ඒ ආසනේ ඉඳගත්ත වාඩි වුණා. ඒ වැඩේ ඉඳලා ඒතර පොට්ටපාද ඒ දාර්ශනිකයත් ඒ පරිබ්‍රාජකයත් පුංචි ආසනයක් අරගෙන පැත්තකින් වාඩි වුණා. ඒක බුදුරජාණන් වහන්සේ යගෙන් මොනවද මෙච්චලා මං ආවේකින් කතාවකට බාධා වුණාද කියලා. ඒතර කිව්ව නෑ මොකක් නෑ ඒක ඕන වෙලාවක මේ අපිට මේ තු කතා අහන්න පුළුවන් ඉච්චර වැදගත් නැහැ කියලා. එවන මේ පොට්ටපාද සූත්‍රයේ පළමු වැදගත් සාකච්ඡාවට නම් ඒක අභිසඤ්ඤා නිරෝධ කතා කියලා තියෙනවා. ඒ කියන්නේ අවසානම නැත්තම් අවසාන වශයෙන්ම සංඥාව නිරුද්ධ වෙන තැන. දැන් පොතේ දැනුමටම යන්නට නොගහින් ඔළුවට ගන්නට වෙනවා මේ. අපගේ ඔළු හරහා යන සිය කෝටි ප්‍රකෝටි මිලියන් ගානක් එන සංඥාවක්. ඊටාම ලාභාලේ වෙන්නේ අපිට ගස් කොළන් ගැන, කැරට් අල ගැන, ඇඳුම් පැළඳුම් ගැන, අර කියපු 30 ගානම ගැන, 30 ගැනම නැත්නම් 27 ගැනම තවත් අතරේක නැත්නම් ධර්ම කරුණු හරි ගැන අපිට එන්නේ සංඥා ඇවිල්ලා මේ අර බුදුරසවලල්ලක ලංකාවේ සක් වලට මේ කාලේ හදනවා ඇති අර බුදුරසවලල්ලක නිවෙනවපත් වෙනවා වගේ කෝටි ප්‍රකෝටි වාරයක් එක එක පාටින් සංඥාවල් ඇවිල්ලා යනවා. ওই සංඥාවල් නතර කරලා අවසාන වශයෙන් නිරුද්ධ කරන තැන අවසාන වශයෙන් අභිසඤ්ඤා නිරෝධය ගැන තමයි මේ කතා කරන්නේ. එයා කියනවා මේ පසුගිය දවසක එක්තරා දවසක ළඟ කාලකෙන ටිකක් ඈතක ඒ පාලි වචනේ පුරිමානි බන්තේ දිවසානි පුරුමතරානි අද යන්නේ බොහොම පසුගිය කාලෙක එක්තරා දවසක පසුගිය කාලේ මේ එක එක ආගම්වල ශ්‍රමණයන් බ්‍රාහ්මණයන් මේ ඒ කෝතුහල ශාලාවට ඒ කියන්නේ සාකච්ඡා කරන ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන් තියෙන ශාලාවකට ඇවිල්ලා වාඩි වෙලා මේ අභිසඤ්ඤා නිරෝධය ගැන කතා කළා. එතකොට එක එක්කෙනා ඒක අදහස් ඉදිරිපත් කළා. කතන්නු බෝ අභිසඤ්ඤා නිරෝධෝ කොහොමද මේ සංඥාව අවසාන වශයෙන් නිරුද්ධ වෙන්නේ? නැත්තම් ගැඹුරින් මේක දකින්නේ කොහොමද? සංඥා නිරෝධය. සමහර ඇත්තෝ කීවා ඒතෝර භාග්‍යතුන් වහන්සේ හේතුවක් නැහැ ඒකට යම් හේතුවක් ඕනේ මේ නි සංඥා කියන ඒවා බොහොම වැඩගත් මේ සංඥා ගැන දැනට උනත් දීලා තියෙන තාම අඩුවෙන් සංඥා ගැන හොඳම පොත් දෙකක් එකක් තමයි සරත් චන්ද්‍රුන් නැහි ඩොක්ටරේට් එකේ ලියපොත පිටුව 151ක් කවුරුත් පිළිගන්න ඕන කෙනෙක් ඒ ගැන හොයනකොට කෝට් කරන එකක් තමයි දැන් සේලබාසිනුත් ඒකේ තියෙනවා අපේ ඔය ඥානানন্দ හාමුදුරන් වහන්සේගේ බිකු ඥානানন্দ කටකුරුන්දේ හාමුදුරුවෝ කියන concept and reality කියලා. ඒක හෙළබසට පරිවර්තනය කරලා තියෙනවා පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය කියන. ඒක ඔය පపంచ එක යන එකක් තියෙන්නේ. ඉතින් ඒවා කියවන්න දැනුම අවශ්‍යත්ව ඒ පොතෙන් දැනුමට නෙවෙයි මේ අර පුජ්‍යල භාවය අතුරුදහන් කරලා වාස්ප කරලා කපුරු බෝලයක් කරන පොතක් ඒක. එතකොට සමහර අය කියව හේතුවක් ප්‍රත්‍යක් නැහැ මේකේ සංඥා ඇති වෙනවා සංඥා නැති වෙනවා සංඥා ඇති වෙනවා දැන් සංඥා කියනකොට අපි දන්න මොනවද කියලා මතක එක එක මාර්ගයේ මතක අදහස් උදහස් අපි ගිය පසුගිය සතියේ ඉගෙන ගත්තේ සංඥාවල් හයක් ගැන වර්ග හයක් ගැන මේ නානත් සංඥාවල් තියෙනවා කියලා එක මෙදයන් නෙවෙයි කියලා ඒ වගේ නේ එතකොට පස්සේ වගේ නේ ඔයත් කතා කරන්න හොඳද ඒවා හේතු ප්‍රත්‍යක් නැති උපජ්ජන්ති පිනිරුජ්ජන්ති ඇති වෙනවා නැති වෙනවා ඒක අතුනහම සංඤී වෙනවා අනිත්ලාට සංඤී අසංඤී තස්මින් සමියෝ මේක තමයි අභිසඤ්ඤා නිරෝධයෙන් කියලා සමහර අය කියනවා සමහර ඇත්තු කියනවා ඒ සමහර ඇත්තු අපතරක් තින්න පුළුවන් ද අපිට ඒක සතරගෙතන් වහන්සේගේ දේශනෙත් තාම අපි බැහැලා නැත්තම් විපස්සනා ආලෝකයේත් එක්ක අපේ අතරත් ඒක යන්නේ ඉඳ තියෙන අපේ ඔළුව හරහා. සමහර ඇත්තු කිව්වා මම හිතන හැටියට ඔහොම නෙවෙයි සංඥාහි බොහෝ පුරුෂ අත්තා. මම කියන්නේ සමහර ඇත්තු කියපු ඇති. මම හිතන හැටියට ඔක කොහොම නෙවෙයි. මේ සංඥා කියන එක තමයි පුරුෂයා මේ පුද්ගල භාවය තියෙන ආත්මය නොසිඳෙන දිගට යන දේ. එහෙම එකක් නැහැ. තථාගතයන් වහන්සේ හැමතිස්සෙම දේශනා කරන එක. හොඳද? සාචකෝ උපේතිපි අපේතිපි. ඒ ආත්ම භාවයේ පහළ වෙච්චහම අත්විලාවහම සංඥාව එනවා. ඒක නතුරුදාන් වෙච්චම සංඥාව නැති වෙලා යනවා කියලා. මේවා කියනකොට ඒ අදහස් උදහස් වල ආයත අලුත් දෘෂ්ටියකට ඇවිල්ලා ආත්මවාදයකට ආවිත් දන්නේ කියලා තේත හැවෙන්නේ නැහැ. අපි මේක අතුරුදාන් කරලා දානවා. සමහර ඇත්තු කිව්වා මම ඒකෙන් සයිගෙන වැඩි කතා කරන්න. සමහර ඇත්තු කිව්වා මේ මහා ඉද්‍යානුභාව ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පුළුවන් සංඥා අප තුල ඇති කරන්නත් නැති කරන්නත් කියලා. එයා අර අපි ඔය ඒව ගැන කියන්නත් හිතෙන්නේ නැහැ. අර විල් පවර් එකක් නැහැ කියලා ඔය ක්‍රියේෂනිසම් එකේ තියෙන ඒ වගේ જાතිය කියන්නේ හොඳද? ඒක ඉහළටම ගියාම ඒකේ නිතරට ඒක කොයි කාලෙත් මිනිස් හිතක් තුල නලියන අදහසෝවා. ඊට පස්සේ තව කට්ටියක් කිව්වා මෙයා දැන් පොට්ටපාද බුදුහාන් කියන්නේ මේ. ඊට පස්සේ සමහරු මෙහෙමත් කිව්වා කියලා. සමහර මහා අදුම් භාව සම්පන්න දේවතාවරු ඉන්නවා. ඒ ඇත්තන්ට පුළුවන් අපතුල සංඥා ඇති කරන්න නැති කරන්නට. එහෙම දෙයක් අපි පහුගිය සතියේ සාකච්ඡා කරා. ආකාශමික බලවේගයක් එනවාද කියන අදහසෙනකොට ඒක නම් මේක නෙවෙයි නමුත් ඒව ගැනත් අවධානය තියෙන්නිට වෙනවා අපිට. ඊට එතකොට බුදුහාමුදුරු මෙයා කියනවා පොට්ටපාද ඒ දාර්ශනිකයා තස්මයම් භන්තේ භගවන්තංගේ ආරබ්බ සත්‍ය උපාද. උදපාද මට ඒ වෙලාවේ ඔබ වහන්සේ භාග්‍යතුන් වහන්සේ සිහිපත් වුණා මගේ හිතට ආවා. මම මොඳ මිත්‍රෙක් වෙලා තියෙන එක දන්නව බුදුහාමගේ අදහස් කියන්නේ. අහෝ නූන භගවා අහෝ නූන සුගතු අනේ සුගතයන් වහන්සේ මෙතන හිටියානම් කොච්චර හොඳද කියලා. යෝ ඉමේ සම්ධම්මානං සුකුසලෝ මේ ධර්මයන් ගැන ඉතාම දස්සයි මේ වගේ දේවල් ගැන. භගවා බන්තේ කුසලෝ භගවා පකතාඤ්ඤු ඒ කියන්නේ skilled and expert කියන ඒ කියන්නේ ඒ වචනේ තේරුම හොඳද? අභිසඤ්ඤා නිරෝධය ගැන භාග්‍යතුන් වහන්සේ අවසාන විශේෂඥා මේ ගැන කතා කරන්න තියෙන. තාම ලෝකේ ඕනම කෙනෙක් සංඥා ගැන කතා කරොත් ඒ දන්නේ කෙනෙක් බුදුහාන රුතම තීර්ණයට එන්නේ අවසාන වශයෙන්. ඒක දෘෂ්ටියකට extremist කෙනෙක් නෙවෙයි නම් කතන්නකෝ බන්තේ අභිසඤ්ඤා නිරෝධෝ හෝති. එතකොට ප්‍රශ්නේ අහනවා ඒ පොට්ටපාද දාර්ශනිකයා සත්‍යජවසිකයා බන්තේ කොහොමද අභිසඤ්ඤා නිරෝධේ වෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කරුණු හතරක් ඒ කියලෙවිද අපි සාකච්ඡාවට එමු. සත්‍ය පොට්ටපාද මම පාලි නතර කරන්නම්. පොට්ටපාද කවුරු හරි කිව්වනම් හේතුවක් නැහැ ප්‍රත්‍යක් නැහැ උහේ නිකම් මේ මතකයන් කියනවා එනවා අතුරුදහන් වෙනවා ඉපදෙනවා නිරුද්ධ වෙනවා කියලා ආදිතව තේසං අපරද්දා පටන් ගන්න තැනදී මේකේ ඒක නිස්ප්‍රභා කරන්න ඕන දෙයක් සංකීස හේතු හේතු මොකද සහේතුහි පොට්ටපාද සප්පච්චා පුරුෂ සංඥා උපජ්ජන්ති පිනිරුජ්ජන්ති හේතුවක් ඇතිවමයි ඒ සංඥාවක් සංඥා කියන්නේ මතකයක් මෙමරි එකක් අපේ එක එක දේවල් ගැන තියෙන මතක අන්නේ වගේ මතකයක් උළු හරහා යන්නේ. ඔක අල්ලා ගන්න ඕනේ. ඒකෙන් තමයි නිච්ච සංඥාව නැත්තම් භව සංඥාව යන්නේ අපට. එතෙන්දි බුදුරජාණන් වහන්සේ හොඳ දෙයක් මේ සූත්‍රයේම තියෙන වැදගත්කමේ සික්ඛා ඒකා සංඥා පජ්ජති සමහර සංඥාවල් කියන ඒවා මේ සංඥා කියන වචනේ බොහොම වැදගත් දන්නවා කියලා හිතන්න එපා අපි හෙළ බෞද්ධ පොඩි කාලේ ඉඳලා ඒක දන්නවා කියලා මේ සංඥා මේ මතකයන් මේ perception මේ එක එක જાති ගැන තියෙන අදහස් සංඛාර නෙවෙයි ඒ වගේ જાති ඇඳෙන හිතුවම එක්කෙන අදහස් සික්ඛාවෙන් ඉපදෙනවා සික්ඛා ඒකා සංඥා නිරුද්ධ තමන් පුරුදු කළොත් සමහර ඒවා නිරුද්ධ කරන්නත් පුළුවන් කියනවා සහේතුක ඉපදෙනවා ඒක නිරුද්ධ වෙලා යනවා ඒ විතරක් නෙමෙයි මට පුළුවන් මගේ මනස ට්‍රේන් කරන්න මගේ මනස හුරු පුරුදු කරන්නට මගේ මනසට විපස්සනා එළිය දෙන්නට පුළුවන් ඒකෙන් සමාධි ඉලිය හරිකවන් දුන්නාම සමහර සංඥා අතුරුදහන් කරන්න පුළුවන් සමහර සංඥා ඇති කරන්න පුළුවන් කියන එක වැදගත්ම දේ මේ සූත්‍රයේදී. කාච සික්ඛා දැන් එතකොට දැන් බුදුහාමුදුරු එන මාර්ගයට එනවා මම හිතන අපි ඒකට යන්නේ නැත්නම් එහෙමනම් අපි දැන් බුදුහාර ප්‍රමාණ කුල වෙන්නේ සීලය පිළිබඳව කියන්නට. අපි මේ මෙච්චර වෙලාවක් කතා කළ දේ ගැන අපි සාකච්ඡා කරමු. ධර්මය දන්නා කල්යාණ මිත්‍රෝ මේ ගැන කතා කරන්න සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි කටිස්මනි බොහොම පිං. බැත්‍රෝම මේක මුලදින් පටන් ගන්නකොටම තේරිච්ච දේ තමයි මම හිතන්නේ දැන් ඒ කාලේ සාකච්ඡා කෙරිච්ච දේවල් ගැන මේ සංඥා නිරෝධ කියන ඒවා ගැන සාකච්ඡා කරනවා කියනකොටම සාමාන්‍ය කෙනෙක් සොහිතන පැත්තකට යන ඒ පරිබ්‍රාජික කියන නැත්නම් ඒ සත්‍ය සොයන පැත්ත කියනවා කියන හේරුමාව මූලික වශයෙන්ම ඉතින් මම කැමති කල්යන මිත්‍රයන්ට යොමු වෙන්න ඒකත් සකසපු දේවල් සම්බන්ධයෙන් යම් කිසි තැනක් හදා ගන්න හොත්ක අදහසක් තියෙනවා නම් ප්‍රකාශ කරන්න අවස්ථාව තියෙනවා මම මුලින්ම සිතා රාජපක්ෂ මහත්මියගෙන් ඉන්නේ තිරන් සර් නැසත් කිතු මාතෘකාවලින් විතර හැම දිනාටම ඇත්තටම මේ සූත්‍රය දහසරයක් ඇහුවත් අහගෙන ඉන්න කැමති සූත්‍රයක් කතා කරනට වැඩිය නමුත් අපිට තේරුම් ගන්න ඕන මොනවද කියන එක ඉතින් අපි කල්‍යාණ මිත්‍රයෝන්ගෙන් දැනගන්න ඕනේ. සත්‍යජිත්මනි මෙතන මේ සංඥා කියනකොට පොඩි අදහසක් වගේ ආව. මොකද අපි සංඥා හයක් ගැන දන්නවනේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටප්ප සංඥා, ධම්ම සංඥා කියලා. මෙතන අභිසංඥා නිරෝධ කියනකොට විශේෂයෙන් ධම්ම සංඥා ගැනද මේ කතා කරන්න කියන එක ඇත්තටම හිතට ආවා. ඒ මොකද මේ තත්ත්වයකට මනසක්පත් වෙනකොට අර රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා සහ පොට්ටබ්බ සංඥා කියන ඒවායින් ඈත් වෙච්ච වෙලාවක් වෙන්න ඕනේ මනස කියන එක වගේ තමයි දැනට තියෙන දැනුමින් තේරුම් අරගෙන තියෙන්නේ. ඒ නිසා ඔබතුමා මම හිතන්නේ කියපු විදිහට මේක ධම්ම සංඥා ගැනද කියන එක දැනගන්න කැමතියි. මේ කතා කරන්නේ ධම්ම සංඥා ගැනද කියන එක. ඒකට අනිත් හේතුව තමයි දැන් ඔබතුමා අවසානයේට තේරුම් කරපු දැන් තථාගතයන් වහන්සේ හේතුවක් නැතුව නෙමෙයි කියන එක. අපි අනිත් සංඥා ගැන කල්පනා කරොත් අපි දන්නවා රූප සංඥාවක් හේතුවක් ඇතුවමයි ඇති වෙන්නේ. ශබ්ද සංඥා, ගන්ධ සංඥා ආදී අපි දන්නවා. ඒක නිසා ධම්ම සංඥා කියන ඒවට හේතු නැති වෙන්න විදියක් නැහැ කියන එක අපිට අනුමාන වශයෙන් හිතලා පුළුවන් හිතන්න. නමුත් තමා තුළින්ම දැක්කොත් මේ සංඥාවලට හේතුවක් තියෙනවා කියලා ඒකද තථාගතයන් වහන්සේ මෙතන කියන්නේ කියලා. මොකද මේ ශික්ෂාවක් ගැන කතා කරන නිසා ඔබතුමා පැහැදිලි කරා මේකට මනස පුරුදු කරන්න පුළුවන් කියන එක. එහෙමනම් මේ සික්ඛා එක සංඥා උපපච්චති, සික්ඛා එක සංඥා නිරුද්ධති කියන එක. මොකද මේ සංඥාවේ වැදගත්කම ඔබතුමා කියපු නිසා මතක් වුණා. මොකද මේ සංඥාවම නේ අපිට අවසානයේ පපංචේ දක්වා යන්නේ. එහෙමනම් යම්කිසි නිරෝධයක්, සැනසීමක්, නිවීමක් ලැබෙන්න ඒ ඔබතුමාගේ පිළිදෙටම මේ සංඥාව යග අභිසංඥා නිරෝධයක් වෙන්න ඕනේ කියලා හිතෙනවා. ඉතින් ඒ නිසාම තමයි ධම්ම සංඥා ගැන මෙතන කතා කරන්න කියලා මේ දැනට තේරුම් අරගෙන තියෙන්නේ. ඒකනත් දැනගන්න කැමති කල්‍යාණ මිත්‍රයන්ගෙන් හරි සත්‍යජිතුමාගෙන් හරි තෙරුවන් සරණයි. ඔව්, මේ තෙරුවන් සරණයි. චිත්‍රමාත් මේ කියනකොට ඇත්තට මතක් වෙච්ච දේ තමයි අර විරාග සංඥා, නිරෝධ සංඥා, පහාන සංඥා ආදී වශයෙන් මුත් සංඥා තියෙනවා කියන එක මතක් වුණා. ඒ කියන කොටත් සමහරට ඒ පිළිබඳව අදහස් අපිට දැනගන්න පුළුවන් වෙයි ඉදිරියේදී. හොඳයි, මම ගෞරවයෙන් යොමු වෙනවා පද්මශ්‍රී මහත්මයා ඔබතුමාට සුණායකතේ. පද්මශ්‍රී මහත්මයා කැස්ස හැදිලා ගොඩක් අමාරුවෙන් ඉන්නේ, අහගෙන ඉන්නවා. අපි අහගෙන ඉන්නම් අද තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි මායි මහත්මිය, තෙරුවන් සරණයි. ඔව්, දිලෘක් මහත්මයා මම ඔබතුමාට යමු වෙනවා. දිලෘක් මහත්මයා අසරයි සත්‍යජිත්මනි, හැම දිනාටම තෙරුවන් සරණයි. චිත්‍ර රාජපක්ෂ මහත්මිය සඳහන් කළා වගේ මේ සූත්‍රය නම් සිය දහස් වාරයක්වත් ආයෙ අහන්න පුළුවන් සූත්‍රයක්. ආසාවෙන් අහගෙනත් ඉන්න පුළුවන්. ඉතින් එතුමිය ඉතාමත්ම වටිනා ප්‍රශ්න කීපයකින්ම මම හිතන්නේ සාකච්ඡාවට ආරම්භයක් ප්‍රවිෂ්ටයක් ලබා දෙන සත්‍යතුමාගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව ඒක ඉතා හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මෙතන අවිසඤ්ඤා නිරෝධය කියන එක මේ කියන්නේ ධම්ම සංඥා විතරද, එහෙම නැත්නම් සංඥාවේ ටිකක් සියුම් වෙච්ච ගතියක්ද කියන දෙක තේරුම් ගැනීම සෑහෙන්න වැදගත් කියලා හිතනවා. මොකද දැන් අපි ගත්තොත් එහෙම මේ ප්‍රතිපදාවේ දැන් තථාගතයන් වහන්සේ පැත්තටම අපිට සංඥාම තමයි දෙන්නේ සංඥා නැති කරන්නත්. දැන් උදාහරණයක් වශයෙන් අපි ආනාපාන සතිය, එතකොට ඒ වගේ දේවල් අනිත් භාවනා ක්‍රම ගත්තාම මේවෙත් අපිට සංඥාවක් තමයි තථාගතයන් වහන්සේ ලබා දෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තාම මේ සංඥා තියෙන ඒවා සෑහෙන රළු වේවනේ. අපි දැන් මේ ගන්න පෙට්ටියක් දක්නම මේ කම්පියුටරේ මේ රතු පාටට තියෙන එකක් මේ ආදි වශයෙන් එහෙම නැත්නම් මේ හැන කුරුල්ලගේ සත්‍ය ආදි වශයෙන් මේ තියෙන රළු සංඥාවලෙට වෙනස් වෙලා මේ දැන් හුස්මක දිගක් කොටක් එහෙම නැත්නම් මේක ආශ්වාසයක් ප්‍රශ්වාසයක් දැන් මේවත් සංඥානේ අපි ලේබල් දාන විදිහ. එතකොට මේ වගේ අර වෙනස් විදිහකට සංඥා බලන විදිහකින් තමයි ඒක සියුම් වෙන විදිහකට තථාගතයන් වහන්සේ යොමු කරන්නේ. ඉතින් මගේ මට තේරෙන විදිහට නම් මෙතනදී සියුම් වෙච්ච සංඥා තත්‍යයක් තමයි සියුම්ව දක්න සංඥා තත්‍යයක් තමයි කියන එකයි මට පැහැදිලි වෙන්නේ. සියුම් මනස තත්‍යයේදී අනිත් ශබ්ද සංඥා, රස සංඥා, ගන්ධ සංඥා නැහැ කියන එක නම් මට ඒක ඇත්තටම පැහැදිලි වෙන්නේ නැහැ. ඒක මමත් අහලා තියෙනවා ගොඩක් වෙලක් සාකච්ඡාවලදී, ධ්‍යාන තත්වරදී එහෙම ඒවයි නැහැ කියලා ශබ්ද වගේ වැහෙන්නේ නැහැ. එතකොට ඒක නම් ඉතින් මම ඒකත් මම අහගන්න කැමතියි. ඇයි එහෙම අදහසක් තියෙන්නේ කියලා. ඇත්තටම මගේ අදහස නම් ටිකක් වෙනස් ඊට වැඩිය. ඒ වගේ දෙයක් තමයි ඉතිපතු කරන් තියෙන්නේ. අපි සත්‍යජිතුමාට පසු යමු. අනිත් කල් යන මිත්‍රයෙන් වෙන තහලා අපි ඒක තව සාකච්ඡා කරමු. තිරුවන් සරණයි ජයතුමාත්‍ය. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. මම හිතුවා සත්‍යජිතුමාට අපි යොමු වෙන්න පුළුවන් කියලා. සත්‍යජිතුමනි අපිට ඒගෙන පොඩි පැහැදිලි කිරීමක් කරගමු. සත්‍යජිතුමනි තිරුවන් සරණයි. සම්බුදු සරණයි. අභිසඤ්ඤා නිරෝධ කියලා දැන් අවසාන වශයෙන් බුදුරජාන් වහන්සේ කතා කරනකොටදී අර අපි ඒකට එනවා ධම්මසඤ්ඤා තම ඒ අවසාන වශයෙන් ඉන්නේ ධම්මසඤ්ඤාවක්. හැබැයි ඒක අපි දැන් ඈත ගිහිලා කතා කරන්නේ රූප ඥාන එනකන් රූප සංඥා ති අයතුව තම මේ ඔළුව වැඩ කරන්නේ, මේ පරිහරණය කරන්නේ, නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වැඩ කරන්නේ ඒකත් එක්කමයි. මනෝ ඒකයි මං කිය මනෝ අතුරුදහන් වෙල යන තැන තම අර මේ ආකාසානං චෛතෙන් දනකොට සබ්බ ස්වරූප සංඥානං සමතික්කම එතෙක් රූප සංඥා තිබිලා තියෙනවා. දැන් හොඳ දෙයක් තමයි හිතන්ට. හැබැයි මේක වචන වශයෙන්ම ගන්න එපා. දැන් අපිට හීන පේනවා, හීන මතක. හීන මතක නැති අයත් ඉන්නවා. මගේ මිත්‍රෙක් කියලා ඔය ඔස්ට්‍රේලියාවේ ඉතිහාම වුණා පොලන්ත කෙනෙක් යාට එකම දෙයයි ජීවිතේ මතක. වෙන කිසි දෙයක් මතක නැහැ කියලා අපිට හිතන්නවත් බෑ ඒක. කිසිම දෙයක් මතක නැහැ යාට පහුගිය දෙයක්. යාට හීනයක් ගැන හීන පේනවාද කියලා දන්නේ කියලා. මැදි වයසේ කෙනෙක්. ඒකට හිතලා බලන්න දැන් අප මේක දන්න නිසා අහලා තියෙන නිසා මේක මතක් වෙනවා. දැන් අප හොඳට හිතලා බලන්න අපිට හීනයක් පේනකොට. ඇහැ නැහැනේ දැන් අපිට දැන් මේ කියන චක්කු උපසාද කියලා වෙත් කියන චක්කු උපසාද සෝත ප්‍රසාද, ඝාන ප්‍රසාද, ජීව ප්‍රසාද ඒව නැහැ. කාය ප්‍රසාද නැහැ. කාය ප්‍රසාද නම් ඩිංගක් වැඩ කරනවා. දැන් හීනිය පෙන්නකොට ඒ එන සංඥා මොන වගේද තියෙන? අපිට කාර් පේනවා, හඳ පේනවා, දේ දුනු පේනවා, නායකලා පේනවා, කෑම කනවා පේනවා, රස දැනෙනවා. ඇක්සිඩන්ට් වෙනවා ඔක්කොම වෙන්නේ කොහොමද? හැබැයි මේක වෙනකොට කයට යන බව තේරෙනවා. අතෝ පස්සෙක් වෙලා කතා කරන අර්ථ කතාවට නම් ඒක එකකින්ගේ වෙන්නේ නැහැ වගේ. නමුත් මනෝමය අත්ත බව පටලාභාගයේ දේ කතා කරනකොට හිතලා බලන්න. කොහොමද මේක හීනයක් පේනකොට මොන සංඥාද වැඩ කරන්නේ? ওই බුදුරජාණන් වහන්සේ ඒ සම්‍යක් සම්බුද්ධ කියන්නේ නිසයි මේ සංඥාව අත්ත වශයෙන් ගන්න හින්දා සංඥාවේ උපාදයක් තියෙනවා, බයක් නිරෝධයක් තියෙනවා කියලා මේක බෙදලා බෙදලා පෙන්වන්නට උන්වහන්සේ සංඥා කියන්නේ එකම ගංගාවක් නෙවෙයි. රූප සංඥා, සද්ද ඇහැ නිසා ඇති වෙන සංඥා තියෙනවා, කන නිසා ඇති වෙන සංඥා තියෙනවා, දිව නිසා ඇති වෙන සංඥා තියෙනවා, කාය නිසා ඇති වෙන සංඥා තියෙනවා, මනෝ නිසා ඇති වෙන සංඥා තියෙනවා, නහය නිසා ඇති වෙන සංඥා තියෙනවා කියලා පිළි ඒකයි. මේ සංඥා ස්කන්ධේ කියන එක එක්තරා නොසංසිඳෙන ධාරාවක් නෙවෙයි මේක. අලුතෙන් ඇති වෙන වැස්ස ඇතිවෙවි ඇතිවෙවි ලොකු වෙන පුංචි ගංගා එකිට වෙවි එකිට ලොකු වෙන ගංගාවක් වගේ මහ මුහුදක් වගේ. මේක වෙන්නේ එහෙමයි. එකතු වෙන එකතුන් වැලි කැටයක් එකතු කරන එල්ලා වැලි ගොඩක් කන්දක් හදනවා වගේ මේක වෙන්නේ කියන එක පෙන්වන්නට. මේක සමූහයක්, රාශියක්, එක එක යුනිට්ස් වල එක එක අංගෝපාංග එකතු වෙලා ඇදි වෙච්ච රාශියක් කියලා පෙන්වන්නට. එතකොට අර මූලික වශයෙන් තියෙන අර නොසංසිඳෙන ආත්ම භාවයේ ආත්ම දෘෂ්ටියේ කඩලා දාන්න තමයි ඒක අවශ්‍ය වෙන්නේ. මේක ගුලියක් නෙවෙයි, රාශියක්, එක දෙයක් නෙවෙයි, පුංචි දේවල් සමූහයක ගොඩක් කියලා පෙන්නන. ඒක අවසාන වශයෙන් අපට හේතු වෙන තනම තන තමයි මනෝ. ඒකයි ඔය දෙකේට ධම්ම සංඥාවෙන්ට බෑ. හැබැයි එතකොට ධම්ම සංඥාව එන්නේ විතක්ක ਵਿਚාරත් එක වචනත් නෙවෙයි සමහර විට. විතක්ක ਵਿਚාරත් එක්ක තමයි ධම්ම සංඥා මත වෙන්න හදන්නේ. පපංච සංඥා සංඛා කියන එක තේ සංඛ්‍යාවට යන්න හදන්නේ මේ වෙලාවට. මේ දැනට මේ මෝඩ මොලේට තේරෙන්නේ නැහැ. සුතමේ ඥානෙ වගේම චින්තාමේ ඥානෙත් අර්ථයෙන් සති සම්බුද්ධංගෙ ඉදිරියේ ධම්මවිචේදී දිගරෙන් ඉඳ දෙන්නේ දෙකට. මේ දෙකට අබ්දුරුක් මහත්මයා කියපු එකටත් උත්තර එතනින් ලැබුණාද දන්න නැත්නම් අපි ඒක නයි සාකච්ඡා කරමු. මුන් පසු මේකට යලියදිත් අප එනවා මේකට. සංඥාව එක ගුලියක් නෙවෙයි එතකොට. ඒක බෙදන් ඒක බෙදලා බෙදලා ගන්නතයි බුදුරජාන් වහන්සේ අර සංඥා හයක් ගැන කියන්නේ. බුදු සරණයි. අවසන් සතිය තමයි අපි තව ටිකක් ඉදිරියට යනවද සූත්‍රයේ සතිය තමයි. ඔව්, දිල්රුක් මහත්මයාගේ කතන්දරයත් ඒක ඇඳිලා ආවද? ඒකේ මේ දෙක මේ සමාන ලෙස මා දැකේයි. අපි අභිසඤ්ඤා නිරෝධය ගැන තව එහාට යනකොට දැන් මේ චූල සීල මජ්ජිම සීල වලින් පස්සේ මේකට එනවා. ඒක රහවින්දලා මේ යන්න ඕනේ ඉතින්. ওই චූල සීල මජ්ජිම සීල ඒවා නැතත් මහා සීල නැතත් ඒකට ඒක අර ඥානයකදී අතුරු දාන්න වෙන්නේ නැහැ ඉතින්. යන බුදුහාමුදුර දේශනා කරනවා. ඉතින් අපි සිරිය ඇස් වහගෙන ඒකට යම් ඔබතුමාලා කැමති විදිහක් ඉතින් අපි ඒක සාකච්ඡා කරන්නත් පුළුවන්. නැත්තම් ධර්ම මේක ඉදිරියට කියන්නත් පුළුවන්. අධිලෝක මහත්මයා යම් කිසි අදහසක් ඔව් ජයන්ත මහත්මයා මම හිතන්නේ ඔව් සත්‍යජිත්තුමා අපි සදාන් කළා වගේ ඒක මේක මේ අර චිත්‍ර මහත්මිය එක පටන් ගන්න එකම එක ඒකයි මට කියන්න ඕනේ. ඒක එළුවේ වැඩ කරන එක හොඳයි මේ සාකච්ඡාව තුළදී කියලා මට හිතුණා. ඉතින් අපි මම හිතන්නේ අපි අනිත් කල්යාණ මිත්‍රයෝ බොහෝ ඉන්න නිසා අපි හමු වන ඒක මේක මේ අදහස වැඩ කරන එක හොඳයි සත්‍යජිත්තුමා කිව්වා වගේ ඔළුවේ ඒක එතකොට ඉදිරියට යනකොට පැහැදිලි වෙන්න ඉඩ තියෙන නිසා මොනවා හරි ඒ සම්බන්ධයෙන්ම මොනවා හරි තියෙනවා නම් ඉතින් අපි අහලා බලමු ජයන්ත මහත්මයනේ ඉතින් අනිත් අයටත් අදහසක් ඔය කැගෙන තව මොනවා හරි තියෙනවා නම් කෙටි පිළිවන් සරණයි. පිළිවන් සරණයි ඔව් හසන් මහත්මයා මම ඔබතුමාට කියෙන්නම් ඒ පිළිබඳව යම් කිසි අදහසක් ඔය ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න. හොඳයි මම ශාන්ති මහත්මිය කියෙන්නම් ශාන්ති මහත්මිය හැමදැනටම සි ඔබත් සිංහල මේ ඉදිරියටත් මම අහගෙන ඉන්න තිරුවන් සරණ. හොඳයි හොඳයි බොහොම පිං. එහෙමනම් සත්‍යතුමනි අපි තව ටිකක් ඉදිරියට යම් කියලා යෝජනා කරනවා. තිරුවන් සරණයි. හොඳයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. මම බොහෝ වැදගත් කාරණා මේ කතා කරන්න කියන જાතිනේ මේ සූත්‍රය තියෙන එක මම ලියුම් කාරෙක් විතරයි මැසෙන්ජර් කෙනෙක් විතරයි මේකදී අබර බම්බට සූත්‍රය තියෙන එක මැසෙන්ජර් ගේ හැටි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ එතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කරන මෙන්න මෙහෙම දෙයක් බුදුහාම කියන්නේ ඉද පොට්ටපාද මේ මතක තියාගන්න මේ පොට්ටපාද බුදුහාමගේ හොඳ බුදුහන්ට ආදරය තියෙන කිට්ටුවන්ත දාර්ශනිකයෙක්. ඒක හොඳට මතක තියෙන්න ඕනේ. මේක වාදයක් සත්‍යක වගේ හිම දෙයක් නෙවෙයි. හොඳද? පොට්ටපාද මේ ලෝකේ උපදිනවා සම්‍යක් සම්බුද්ධවරේ. ඒ ව හොඳ කතා දැන් ඉතින්දී අපි ඉන්න ඕනේ මේ තින්දුකා චීරියත් එන්න. දැන් සිංහල බෞද්ධ හැටියට නෙවෙයි. පිටන කටත් අරගෙන බුදුහාමුදුරුවෝ බලන් ඉන්නේ අර යාගේ පස්සේ මෙච්චර වෙලා මේ අර කතා කියපුවේ තිරස්චීන කතා කර හිටපු ගොන්නෙම කට්ටියක් කියලා හිතාගෙන බුදුහාමුදුරුවෝ ඇස් නොහෙලා බලන් අහනවා වගේ. දැන් අපි ඉතින් දැන් බුදුහාමුදුරුවෝ අපේ කරගෙන අමාරනේ අපි උපවාස කියලා එහෙම නෙවෙයි තාම. හොඳද? තාම උපවාස උපාසිකා වෙලා නැහැ තාම. මේ ලෝකී පොට්ටපාද ලෝකී පෙදෙනවා අරහත්තු සම්‍යක් සම්බුද්ධ වෙරේ විද්‍යා චරණ සම්පන්න වූ අපි ඊළඟ සතියේ කතාවලට වෙන විද්‍යා චරණ ගැන නේද ඊළඟ සතියේ නෙවෙයි ඊළඟ සූත්‍රයේ සාකච්ඡා අපි දන්නා සුගත දැන් මේ සතියේ ඒ අර ගෞරවනීය භික්ෂුන් වහන්සේ අර බොහොම මිහිරියට ඒ දේශනා කළාන්නත් අපි දන්නවා ඒ නවගුණ කියලා කියනවා. ඔන්න ඔහොම මේ අගෞරවයට නෙමෙයි කියන්නේ. අපි දැන් පරිබ්‍රාජික වතන අහගෙන ඉන්නවා තින්දුකාචීරේ මල්ලිකාරා. මෙහෙම බුද්ධ වූ භාග්‍යවතු සම්‍යක් සම්බුද්ධවරේ මේ ලෝකේ පහළ වෙනවා. දැන් එතකොට ඒ කාලේ මේ වෙනකොට ඒ ඕ බුද්ධ ඕකිඩ් මල පිපිලා වෙනවා. නමුත් තාම දන්නේ නැහැ මේ වගේ වැදගත් අය තමයි ඒක දැනගන්නේ. සෝ ඉමන් ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමනින් බ්‍රාහ්මණං පජං සදේ මනුස්සා. එතකොට මේ මුළු විශ්වයේ තියෙන පදාර්ථ මනෝ පදාර්ථය සහ භෞතික පදාර්ථය ඔය තියෙන චිත්තචෛසික රූප නිබ්බාන කියලා ඔය කෝම පිළිබඳව සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති. තමන්ම මේක විශිෂ්ට වූ ඥානයකින් මේක මෙහෙම නේද කියලා අර අයින්ස්ටයින් වගේ කියන රිලටිවිටි තියරි ඔෆ් රිලටිවිටි හොයාගත්තා වගේ දැන් 50ක් වගේ තාම තියෙනවනේ හොයාගන්න බැරි සමහර අයට. මේක තමන්ම කවුරුත් කියන්නේ නැතු හොයාගෙන ඉදිරිපත් කරන ප්‍රවේදනය කරන පෙන්නලා දෙනවා. ඒක දර්ශනයක් විතරක් නෙවෙයි එතකොට. දැන් බුදුහාර කොච්චර මිහිදී හඳින් සාන්ත ඒකේ ඇත්තන්ට කියන්නේ. ඒ ඇත්ත සූ ඒ සම්‍යක් සම්බුද්ධ මම මේ අගෞරවට මේ බහන්සේ කියලා අතාරින්න උන්ට මතක තියාගන්න. ධම්මං දේසි ධර්ම කාරණයක් ප්‍රකාශ කරනවා දර්ශනයක් ඉදිරිපත් කරනවා ධර්මයක් දේශනා කරනවා ආදි කල්යාණ පතන් ගන්න තැනමත් රසයි මජ්ජේ කල්යාණං මැදදි රසයක් සුවයක්මයි දැනෙන්නේ. පරියෝසන කල්යාණ අවසානයේ කාටවත් වගතුවක් යන්න බෑ. අවසානයත් මිහිරිමයි. සාත්තං සබ්යංජන අරුත් සහිතයි වචනත් හොඳට ප්‍රකාශ කරලා තියෙන. කැඩිච්ච වචන නැහැ. චේවල පරිපූර්ණ. ඒක සම්පූර්ණයෙන් පරිපූර්ණ පරිසුද්ධම් බ්‍රහ්මචර්යයක් ප්‍රකාශීති. ඒ විතරක් නෙවෙයි සම්පූර්ණ වූ අභිනිෂ්ක්‍රමණයක් ගැන මේ ලෝකෙට ආයිබෝවන් කීමක් ගැන නිබ්බිදාවක් ගැන කතා කරනවා. මේ කියන කතාව ගෙදර ඉන්න ඇත්තු ගෙවල් හදාගෙන ගෙවල් දොරවල් හදාගෙන පවුල් නඩත්තු කරගෙන ඉන්න ඇත්තන්ටත් මේක එහෙන එක කොහේ හරි ගෙදර එක එක පවුල් වල තැන් තැන් ඒවල් කතාරි ඇහෙනවා. මෙන්න මෙහෙම කෙනෙක් පහළල ඉන්න දලුත්මනේ මෙන්න මෙහෙමයි මෙහෙමයි කියන දේ ඉතින් වහන්සේගේ මහා පෞරුෂය දැක්කහමයි අයින් කරන්නවත් බෑ. සාන්තයි කියන දේ හරි සාත්තයි සබ්යන්ජන හැම පැත්තෙම හොඳයි. අපි කියනවාගේ ඊටට පිළිගත්තේ නැහැ ඔක්කොමලා. ඒ කවුරු හරි කෙනෙක් ඒ පවුල් කුටුම්භය සාකේන රැකියා කරන ධර්මල්ලම් පෝෂණය කරන බත් වියන ගෙවල් දොරල් අත්ගාන ගෙවල් දොරල් හදන අස්වැන් බලා කියා ගන්න කුහුරු ගවිතෙන් කරන ඒ කවුරු කවුරු හරි ඒකත් එහුම්කන් දුන්නාම යැත්තං සෝ තන් ධම්මං සුත්තා ඒ තථාගත සම්්‍යක් සම්බුද්ධගේ ඒ ධර්මයේ ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ එහුම්කන් දෙනවා. එහුම්කන් දීලා විශ්වාස කරන්න පටන් ගන්නවා. දැන් අපි බලන්න අපි ඉන්නේ එතනද කියලා. සෝ තථාගතේ සද්ධම් පටිලබෙති. සෝ තේන සද්ධා ප්‍රතිලාභේන අර පසුගිය සෝන කුටිකන්න ඒ උපාසක චනහන්දුත් එක්ක ඉන්නකොට ඇවිල්ලා කතාව කිව්වේ පසුගිය සතියේක. ඒ වගේ එයා කල්පනා කරනවා මේ ඝර සම්බාධෝ ඝර වාසු අපි ඒ කතාවට කියන්නේ නැහැ ඉක්ිබර කරනවා මේක අමාරි මෙතින්දි කරන්න අපි පිළිගන්න ඕනේ ඒක දැන් ඔයත් දන්නවත් ද කීමේ ඒක කරන්න බෑ. ඒ නිසා මම මේකෙන් ඇංගිල අභිනිෂ්ක්‍රමණයක් කරනවා නම් හොඳයි කියලා ඇති හිතෙනවා. දැන් මෙයාර අபிසඤ්ඤා නිරෝධයට යන්ත ක්‍රමයක් නේ කියන්නේ. එතකොට දැන් අපි චූල සීල යන්නේ හොඳ මම ඒක කෙටියෙන් කතා කරනවා අපි විවාහලා තියෙන නිසා. ඊට පස්සේ එයා ඒ අපි කියන්නේ ඒ පරිබ්‍රාජික தත්ත්වයේ පහු කරගෙන ගිහිල්ලා නැත්තම් ශ්‍රමණ භාවය කරා එයා යනවා. ඒ ශ්‍රමණත්වයක් ලබා ගන්නවා. දැන් අපිට අපි දැන් එක්තරා දේශයක කට්‍යම් නෙවෙයි මතක් වෙන්න. සත්‍ය බෝධය සොයාගෙන යන්න සමහර අය සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ අනුගමනය කරන්න හදනවා. එහෙම අනුගමනය කරන්න හදනකොට එයා පුංචි පුංචි වැරදි කරන්නත් බයයි. ඒක බය කියන්නේ හිත මේක කළොත් මට මෙහෙම පාඩුවක් වෙනවා මේ ගමන යන්නට කියලා. එයාට ආචාර ගෝචර සම්පන්නයි. බොහොම එතික්ස් හොඳට තියෙනවා. මොරලිටි හොඳට තියා ගන්නවා. ඒ ආචාර ගෝචරයේ තියෙනවා. පාතිමොක්ෂ සංවර සංගතයි. එයා ඒ බුදුහාඳු කියන මේකට යන්න නම් මෙන්න මේ නීති ටික තියා ගන්න ඒවා හොඳයි. එහෙම ඒ නීති වලට ආදරෙන් බාර අරගෙන කවුරුත් කියවටන තමන්ගේම කැමැත්තෙන් බාර අරගෙන කාය කම්ම වචී කම්මේ සමන්නාගත්තු කුසලයේ දක්ෂ වූ කාය කර්ම වචී කර්ම වලට යනවා. ඒ කියන්නේ තමන් අඩුවට දාගන්න තමන්ම තමන් අඩුවට දාගන්නේ නෑ ඒවා කතා කරලා. පරිසුද්ධා ජීව සම්පන්න පරිසුද්ධා ජීවෝ සීල සම්පන්න ආජීව පිරිසුදු කරගන්න අපි ඒව ගැන කතා කරන්නේ නෑ. ඉන්ද්‍රේසු ගුත්තද්වාරු අර කීවේ සංඥා ගොඩ ගහ ගන්න ඉන්ද්‍රියන් ටිකක් ගැන ඒවාගෙන ඒවට අලුත් අලුත් ඉන්ද්‍රිය කිතිකවන ඉන්ද්‍රිය කාමයේ කිතිකවන ද්වේෂයේ කිතිකවන ඉන්ද්‍රියන් විදියට ඉන්ද්‍රියන් පාවිච්චි කරන්නේ නැහැ. එහෙම සති සම්පජාන්නේන සමන්නාගෙතු භෝජනේ මත් ඉන්ද්‍රියසු ගුත්තද්වාරෝ බෝධියේ භෝජනේ මත්තන් ඔය කටින් ඇතුළට දාන කෑම වර්ගය ගැන පරිස්සම් වෙන කන්නේ බලපිරෙන්ටද දිවස් පිනවන්නද කියලා ඒ දෙකේ වෙනස සම්පූර්ණ තේරුම් ගන්න. සති සම්පජඤ්ඤේන සමන්නාගතු හොඳම දේ හොඳම කියන්න බිටාම වැදගත් දේ තමයි සම්පජඤ්ඤ රකින්න සතිමත් ශාරීරී චලනයන් ගැනත් වචනේ දිවේ චලනයන් ගැනත් කල්පනාකාරී වෙනවා මානසික චලනයන් ගැනත්. නමුත් සීලය ගැන නිසා කාය වචී තම වැඩිපුර අවධානය. සන්තුට්ඨු බොහොම තෘප්තිමත් ඒ තියෙන දේෙන් සතුටු වෙනවා. තව තව දේවල් අරක ලැබුණොත් මට ඊට වඩා හොඳට ඉන්න පුළුවන් කියන අදහසට යන්නේ නැහැ. ඊට පස්සේ පොට්ටපාදට බුදුහාම කියන කොහොමද සිල්වත් වෙන්නේ කියලා. දැන් මේ අපි අහලා තියෙන දාට ඒ නිසා අපි වැඩි කටේගෙන සාකච්ඡා කරන්නේ හොඳද? අභිසංඥා නිරෝධය එක පාට වෙන්න පුළුවන්. ඒත් පුරුදු වෙලා තියෙන්න ඕන කවදා හෝ. සත්‍යයන් මං වගේම අනිත්‍යයත් ද මනුෂ්‍යාත්ම භාවයන භාවයක් නම් ලැබෙන්නේ මම මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න පින් කරා නම් අනිත්‍යත්වත් ඒ මනුෂ්‍යාත්ම භාවය ලබන්න පින් කළ තියෙන කර්මවල වෙනසක් වෙන වෙන වර්ගයේ ශරීර ලැබුණා වෙන්න පුළුවන් වෙන වෙන අම්මලා තාත්තලා හරහා වෙන්න පුළුවන් ඒ වුණාට ලොකු හොඳ කර්ම ශක්තියක් තියෙන නිසා මට අයිතියක් නැහැ තව මිනිස්සෙකුගේ හෝ ඒ වගේ හොඳ කුසල කර්ම නැතිව තිරිසන්ගත සත්වයෙකු වෙලා ඉපදුනා නම් ඒ ඌරු අම්ම කෙනෙක්ගේ කුකුල් අම්ම කෙනෙක්ගේ මාළු අම්ම කෙනෙක්ගේ හරක් අම්ම කෙනෙක්ගේ බඩෙන් ආව කෙනෙක් හෝ විනාශ කරන්නට මට අයිතියක් නැහැ කියන එක මම පිළිගන්නවා හදවතින්ම. පාරාතිපාතා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්තු ලජ්ජී දයාපන්න කාට හරි හිංසා පීඩා කරන්නට ඉතින් ආවි අවද තියාගන්න එකතු කරගන්නේ නැහැ ඒ වයින් කළා දාන ලජ්ජි දයාපන්න සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති ඉදම් පිස්ස හෝති සීලාස්මි හැමෝම ගැන මේ භූත භාවයට පත් වුණා නම් මේ විශ්වාරා යන කවුරුන් හෝ ඒ ඇත්තගෙන මෙච්චිතක් නෙවෙයි කරුණාසිතක් ඇති වෙනවා ඒක තමයි සීලය කියන්නේ පළවෙනි එක දෙවෙනි එක තමයි තමන්ට අයිති නැත්තම් මට මේක ගන්න කියලා දුන්න නැත්තම් ගන්නෙ නෑ විශ්වාස ග්‍රහෙන් ගන්න පුළුවන් gedara තියෙන දෙයක් නම් ඒ තමන්ට පුළුවන් ඒ වගේ ඒ තමන්ගේ බල ප්‍රදේශයේ පුරා තියෙනව ගන්න පුළුවන් වැඩගත් ඒ දින්න පාටිකංකී දුන්න දෙයක් බලාපොරොත්තු වෙන අතේනේන සුචි භූතේන අත්තනා විහෙරති තමන් පිරිසිදු ආත්ම භාවයක් ඇතුව හොර හිට නැතුව ජීවත් වෙනවා ඒ කියන්නේ ගන්නෑ කටිකාගෙන් අබ්‍රහ්මචාරියම් පහය බ්‍රහ්මචාරි හෝති ආරාචාරි විරතෝ මේ තුන ගාම ධම්මා මේ තුන කියන්නේ නැත්තම් ප්‍රජනන කාමයේ නිසා ඉපදෙන ලිංගික තෘෂ්ණාවෙන් ඒ කාර්යෙන් සම්පූර්ණයෙන් අයින් වෙනවා ඒකත් සීලය යන මුසාවාදම් පහයි බොහොම වැදගත් මේ දේ තමයි බුරු නොකියා ඉඳීම කියන එක බොරු නොකර සිටීම කියන එක කතා කරන්නාටත් එකමයි මේ පණිවිඩේ යවන්නේ එයාගේ හදවතට. මුසාවාදා පටිවිරතෝ සත්‍යවාදී සත්‍යසන්දු ඇත්ත සිද්ධ වෙච්ච දෙයක්ම කියනවා. සත්‍යසන්දු තේතෝ පත්‍යේක විශ්වාස කරන්න පුළුවන් දෙයක් මේ කියන ස්ථාවරය. අවිසංවාදක ලෝකස් ලෝකයාට බෙදෙන විදිහට කතා කරන්නේ නැත්නම් අවුල් වෙන විදිහට කතා කරන්නේ මේකත් ඉදම් පිස්සින් සීලස් මේකත් සීලේ දොට මේ චූල සීලගෙන ඊට පස්සේ පිසුනා වාච අපි බලන්න ඕන අනුන්ගේ අගුණ කීම තුලින් මක්ක පලාස කියලා එකෙන් එක තමයි නීතිශාවත් මෙතෙන් එක ඊතෝ සුත්තා න අමුත්‍රාක්ඛත මෙතෙනින් අහලා අතන කියන්නේ ඉමේ සම්බේදාය මෙයි වේද කරන්න. දැන් අනිත්‍යය ගැන හිතන් දෙපා මෙහෙම කරන ඉන්නවා කියලා අනිත්‍යය ගැන තමන් ගැන චිත්‍රූපෙන් වෙන්න මං එහෙම දී කතා කරනවාද අනිත්‍යගේ මිත්‍රකම් ඇත්ෙන්ද ඩිංගක් හරි බෙද බිඳවන්නම නෙවෙයි. මිත්‍රසිතින් කල්‍යාණ මිත්‍රෙක් වශයෙන් අයින් කරන්න පුළුවන් විදිය වෙනෙම තියෙනවා. අමුත්‍ර සුත්තාන මේ සංගක් අමු සම්බේදාය මෙතන අහලා එතන කියන්නේ මේයි බිදුවන්ට. එහෙම නැතුව ඉති බින්නානං වා සන්ධාත බිදිච්ච එකතු කරනවා. එකතු කරපු ආයේ තවත් එක ඒක සමගි කරන සමග්ගාරාම සමගින් ඉන්නවන හොඳයි නේද කියලා හිතෙනවා. අඩුඩුහුඩු විදිහට කතා කරන්නේ නැහැ. මම කෙටි කරනවා. සමගි කරන වචන කියන්නේ දම්පි හෝති සීලස් මේකත් අර චරණයේ මුල් කොටසක් එහෙම කියනවා. ඊළඟට පරුසාවාත හිත දෙන දරුණු විදියට වචන පාවිච්චි කරන්නේ දරුණු විදිය පාවිච්චි කරන්නේ යාසාවාචා නේලා මිහිරි කන්න සුකා කනට අහන්ත සූදායි ප්‍රේමණීය හදය හෘදයාංගම පූරි ශිෂ්ට සම්පන්න ග්‍රාම්‍ය භාෂාවනේ කතා කරන්නේ ශිෂ්ට සම්පන්න භාෂාව කතා කරන බහුජන කන්තා බහුජන මනාප. ඊට පස්සේ සම්පප්පලාපෙන් අයින් වෙනවා. අර අපි කීවේ අර කට්ටිය කතා කර කර ඉන්නේ. ඉතින් ඒ නිසා මේ අපි වුණත් ඒව කතා කරනවා නම් දේශපාලන කතා පත්‍රේ වගේ දේවල් සංගරාවල 2.0 බොහෝ විට තියෙනවා. එතකොට එහෙම නැතු අත්ථවාදී භූතවාදී ඇත්ත දෙයක් කියන කාලවාදී කාල සුදුසු කාලයට දෙයක් කියන විනයවාදී ධම්මවාදී නිධානවතින් වාචන කෙනෙකුට මේ සේව් කරගන්න පුළුවන් හොඳ දෙයක් කතා කර. ඊට පස්සෙ ආ විශේෂම දෙයක් තමයි මම දන්නේ බොහොම උතුම් කෙනෙක් හිටියා. එයා විශේෂයෙන් කියන්නේ එයා මේව නම් දන්නේ නැහැ. එයා ගින්දර පත්තු කරන්නේ නැහැ. ඊට පස්සේ ගස්කොලන් කඩන්නේ නැහැ කියන එක එයා හැමතිස්සෙම කියන කතාවක් තිබුණා. මේවා දැනගෙන මම එක අගේ කළා එයාගේ කතාව. ඒතකොට ඒ වගේ නයින් වෙනවා. ඒක භත්තිකෝ හෝති. එක වේලයි කෑම කන්න. ඒ ගුරුතුමා කියන හොඳ දෙයක් තිබුණා. එක වේලක් කනවා නම් යෝගී කෙනෙක්, දෙවේලක් කනවා නම් භෝගී කෙනෙක්, තුන් වේලක් කනවා නම් රෝගී කියලා. ඒ වචන තුන කිව්වා. දච්ච ගීත වාත විසුක දසනා පටිවිරතෝ හොති. අයින් වෙන්න වෙන එතකොට නැතුම් ගැයුම් එචෙන් සංගීත මේ කොමඩි සෝදන් තියෙන ඒ හැම එකකින්ම අයින් වෙනවා. ඊට පස්සේ සුඳවත් කරන මාලා ගන්ධ බිලේපෙන අපිව දන්නවා. උච්චාසන මහාසයන උස්සාසන විශාල ඇඳන් වගේ දේවල් වලින් අයින් වෙනවා. ඊළඟට මිල මුදල් පරිහරණය ක්‍රෙඩිට් කාඩ් මාස්ටර් කාඩ් විසා කාඩ් ඒවා නැහැ. ඊට පස්සේ උයන අමු කෑම ගන්නෙ නැහැ. කැරට් අමු කැරට් ගෙනත් දෙන්න කියලා ගන්නෙ නැහැ. ඒ වගේ නැහැ. අමු වංශ ගන්නෙ නැහැ. කොහේ අඩිවිල දෙන එක උයල දෙන කෑම බීමක් එන්ජිනියර් බතක් විතරයි ගන්නෙ. ස්ට්‍රීම් පිළිගන්නේ නැහැ. කුමාරි ඒ තමයි වැඩ මෙහෙකාරයෝ පිළිගන්නේ නැහැ. දාසයෝ පිළිගන්නේ නැහැ. බල්ලු කුකුළු බාර ගන්නේ නැහැ. එහෙම අලි නැ අලස්සු තියා ගන්නේ නැහැ. අලි කුටි වලස්සු කිතු කර ගන්න නැහැ. තමන්ටයි තී කියලා ජම් දනා උනේ කෙත් ඉදම් ඒව නැහැ. ඊළඟට අනුන්ගේ පණිවිඩ ගිනියන්නේ නැහැ. කොහෙරියාම කොට අරය මෙහෙම කිව්වා කියලා. ඊට පස්සේ බඩු හුමාරු කරන්නේ ඔයා මට පෙනේ ඔයා දෙන්න සිවුරක් මන් දෙන්නම් පාත්‍රයක් ඔයා දෙන්න සෙරෙප්පක් මන් දෙන්නම් කුඩයක් කියලා ඒව නැහැ. ඒ වගේම බිස්නස් වලින් නැයින් වෙනවා. ඒ වගේ ගොඩක් જાති තියෙන එක සීලස්මින්. ඒ මම මුල්ම සීලටි. ඒ ගැන අපි කතා කරනවා තම චූල සීල කියන්නේ. මම මතක තියාගන්න එක හොඳ හැබැයි අනුන්ට ඇඟිලි දික් කරන්න එපා. අනුන් ඇඟිලි දික් කරන්න තු තමන්ට ඇඟිලි දික් කරගන්න මේ එතකොට අර උපාසක භාවයේ ඉන්නකොට මේවා බාධාවල් නෙමෙයි මේ සමහර ඒවා ඒකත් මතේ තියෙන්න ඕනේ. මේ අර අභිසඤ්ඤා නිරෝධයට යනකොට අර තථාගතරි කිපිදල යන්නේ ඒවා අපිට අයිති නෑ කියලා අයින් කරන්නත් එපා. මේ මාර්ගයට හිංසිරි අවතීර්ණ වෙන පිරිසක් හැටියට පමණක් හිතන්නට ඕනේ. එච්චර බුදුසසුනේ අපිටත් බණ කියන්නේ. බුදුසසුනේ සත්‍යදෝනිය බුදුසසුනේ මෙතනදී පොඩි වචනයක් ගැන ඇත්තම සත්‍යතුමාගේ මස් වෙච්ච අර උච්චාසන මහසයන කියලා එක බොහෝසෙන් ගැලපෙන බව තියෙනවා. නමුත් මුලක් කියලාට උච්චාසයන මහසයන කියන එකක් වගේ තමයි ඇහෙන්නේ. පොත්පත්වලත් මම දැකලා තියෙන මේ විදිහට සත්‍යතුමා ඒ කියන්නේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න සත්‍යතුමා කෙරුවා. අපේ පොතකට වැරදිච්ච තැනක් ඒක. ඒකයි මම මේ වචනේ හිතලා කිව්වේ. අපි කතා ඒකේ සමහර පොත්වල තියෙනවා උච්චාසන කියලා. පැරණි පොත්වල තියෙන එහෙම උච්චාසන මහාසයන කියලා. දැන් ඒක හෙලට පරිවර්තනකට උසසුම් මහාසුන් කියලා නේ කියන්නේ. බණ්ඩාර සයන කියන වචනේ පවා වැරදි වෙලට අපි තාම පාවිච්චි කරන නිසා තමයි අපිට ඒව අවධාරණේ නැත්තේ. සිංහලට පරිවර්තනය කරන්නේ කොහොමද? ඒක කොහොමද සිංහලට පරිවර්තනය කරලා තියෙන පොත්වල? ඒක බලන්න එතකොට හරි. උච්චාසන මහාස උච්චා මොකද උච්චාසයනනේ කියන්නේ එතකොට. ඒක කොහොමද කියන්නේ? හෙළබසට කියලා තියෙන පරිවර්තනය කරනකොට උසාසන කියලා තමයි පරිවර්තනය. ආ ඒකනේ බලන්න අපි සිංහලට පරිවර්තනය කළා තියෙන්නම හරි එක. පාලියට ලියලා තියෙන වැරදි එකේ. ඒක කිව්වා කියලා මේ ඒක තමයි අපි දැනගන්න ඕන අපාතින් කුච්ච මේ මගහැරීම් වෙනවාද කියලා. අපි හෙළබසින් දිල තියෙන හරි වචනේ පාලි භාෂාවෙන් දිල වැරදි වචනේ. ඒක නේද අපිට මිස් වෙන තැන්. අවධානය යොමු කරන එක හොඳයි. සුභම පින්සක්තිතුමනි වම් පින්සක්. හරි. සම්මයි කල්යාණ මිත්‍රෙනි ඒක තේන්න පුළුවන් සාකච්ඡාවට මම නම් වශයෙන් සඳහන් කරන්නේ කරුණාවෙන් ඉතිවෙන්න කෙරුවන් සම්මයි. ඒක අත්‍යවම විශේෂයෙන්ම සම්බාදෝ කරාවාසෝ රජෝපතෝ කියන එක කියන්නේ මේ ඊතර දැන් මේ කටයුතු කරන්න අමාරුයි කියන එක ගැන මම හිතන අපිට මත්නම් පෞද්ගලික වශයෙන් ගොඩක් දැනලා තියෙන දෙයක් ඒක. ඒ වගේම දැන් කාලේ නම් සමහර විට ප්‍රශ්නත් වෙනවා මේ පැවිදිනාට වඩා පහසුවෙන් ගෙදර ඉඳන් මන්ට අවශ්‍ය ධර්ම මාර්ගයේ යන්න පුළුවන් කියලා කියනවා. සමහර ලාට ඒකත් සත්‍යයක් හැටියට දැනෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ විවේකයේ තමන්ට හාමුදුරුවන්ට නිවන් දකින්න පුළුවන් කියලා කියනනේ. සත්‍යකමනේ. හාමුදුරුවන්ට නිවන් දකින්න පුළුවන් කියනවා. නැත්නම් හාමුදුරුවන්ට පුළුවන් නම් අපිට බැරි මොකද කියලා අහනවා. එහෙමද? ඊටත් වඩා සත්‍යකමනේ මම හිතන්නේ මේ කාලේ තියෙන අර මේ විශේෂයෙන්ම පැවිදි ජීවිත ගත්තාම අපිට පේන අපි අසුරු කරන මට්ටමින් ගත්තාම අපිට හිතෙනවා සමාජ සේවයට වැඩි කාලයක් කැපවීමක් තියෙන බවත් ඒ වගේම ජාමත්ම ඉහලින් තියෙන බවත් මේ කියන්නේ සායකෝ මේ බලාපොරොත්තු ඉෂ්ටකීමත් ඒ නිසාම කාලය අහිමි වීමක් වගේ දෙයක් හුඟක් වෙලාවට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ පොඩි උදාහරණයක් හිතට ගත්තාම දැන් අපි හුඟක් වෙලාවට දැන් චීරියා වගේ රටවල ගොඩක් සිද්දේ වගේම ඊටම ශික්ෂා සාමි විශ්වනාත් ලැබුණා කිසියම් භාවනා වැඩසටහන් වගේ දේවල් තියෙනවා. නමුත් අපිට උගත් තේරෙන දෙයක් තමයි ස්වාමීන් වහන්සේලාට ඒවට සම්බන්ධ වෙන්න වෙලාවක් නැති වෙනවා. මේ වෙනත් රාජකාරී කියන්නේ වෙනත් කටයුතු නිසා. ඒකින් තමයි හිතෙනවා සමාජලාවට ඉහි ජීවිතේ අපිට නිවාඩු දාලා අපිට ඕනනම් මේ භාවනා වැඩසටහනකට යන්න ඒ වගේම තමන්ගේ දෙයක් කරගන්න නිවාඩුවක් ගන්න තමන්ගේ දෙයක් කරගන්න පහසුකමක් ඇත්තෙන්ම තියෙනවායි කියලා අර ඉදිනදා කටයුතු එක්ක බලනකොට පීවී කීපවක් තියෙනවා. හැමදේම සිහියෙන් සතියෙන් කරන්න ඕන බව දන්නා නමුත් ඒකට වෙනම වෙලාවක් යොදවගෙන කරන්න තරම් නිදහසක් නැහැ කියන එක තමයි සත්‍යතුමනි හිතන්නේ. ඔව් සංඝයා ඒකට යෙදෙන්න බෑනේ. දැන් මේක සංවිධානය කරන එක්කෙනාට සමහර ධම්ම අසන්නත් බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒවා කියලා තියෙනවා. අන්ට ඒකත් මතක තියන්න අපි දැන් මේ කතා කරන්න පොදු බවට නෙවෙයි අපි පුජ්‍යල භාවයන් හෝ සංස්කෘතික භාවයන් ගැන නෙවෙයි කතා කරන්නේ. දැන් අපි කතා කරන්නේ අපිතර පොට්ටපාදිගේ ගෝලියෝ ටිකක් එතන සත්‍ය අවබෝධය කරන්න උනන්දුෙන් හිටේ. ඒ කාලේ මෙන්න මෙහෙම කෙනෙක් පහළ වෙලා ආවා. මහසිරිමත් ශ්‍රමණේක්. ඒතෙන්ට ඇවිල්ලා උන්වහන්සේ කියනවා. ඉතින් උන්වහන්සේ කියනවා මෙන්න මේ සමහර ඇත්තු මේක පිළිගන්නවා කියලා. ඒ සමාජෙම වශයෙන් Tamanට ගාව ගන්නත් එපා. එහෙමත් නොකර පුළුවන් කරන්නට. එහෙමත් අර පෙර සිට 2009 ඉඳන් කියන කතන්දරයක් තියෙන අර ඒක ඇත්ත කතාවක්. දැන් එයාගේ ඒ නම මතකන එයා ලියලා තියෙනවා මේ සංස්කෘත පොත් වගේ අකුරු තුනක නමක් තියෙන භාරවි වෙන්න ඕන. භාරවි වෙන්න ඕන. දැන් මතකන්නේ භාරවිද කියලා. ඒ ලකුත සත්‍යබෝධය කරගත් උත්මේ ඒ ළඟ ආශ්‍රමයකට ආව ගෙදර ඔක්කොමලා යනවා. මේ ඇත්ත කවදාවත් යන්නේ නැහැ. අම්මලා තාත්තලා කියන ඔය පොත් ලියෙන්න ඕනේ. ඔය දරුව හදා ඉන්න ඕනේ යන්න කියලා. දැන් දරුවත් ලොකු මහත්තලා ඉන්නේ ඒකත් විවාහවල ඉන්නේ යන්න කියලා. අපිට උන් තරම් ධනෙ තියෙනවා. එයා යන්නේ නැහැ කවදාවත්. අවුරුදු 60 උනම් දවසේ සායිත් කියව දැන් අවුරුදු 60යි මේ දැන් ඉතින් හායන පස්සේ ඉන්නේ කොහොමද යන්න අම්මා තාත්තා තුවාසයි දැන් ආයි කට්ටිය අවුරුදු 80ක් විතර වෙනවා අනේ පුතේ යන්න නෝන මහත්තයත් කල්ලු කරා මෙයා දරුවෝ කිව්වේ අප්පච්චි යන්න අනේ ඉන්නපාව මේක ආයි උන්වහන්සේ කවදාවත් මේපත් දෙන්නේ නැහැ කියලා ඉතින් ඊට පස්සේ ඉතින් කියන හින්දා පන්දෙන තෑග්ගටත් හොඳයි ඉතින් එහෙනම් මං යන්නයි කියලා ගියා ඉතින් උදේ ගියා එන්දෙන් දවල් කැමිටි කියලා බලන් හිටියා විතර රෑ කැමිටි කියලා බලන්නේ පහුවිදාවත් ඒ කියලා ආවෙ නැහැ කවදාවත් පස්සේ දවස් එදා ඉතින් ඈතගෙන ඉතින් මේ කච්චත් ලෑස්ති වෙන්න දරුවෝ කියා බලන්න තුර්කිය කොච්චර හොඳද වැක්තු කෙරී තියයි මෙච්චර හොඳද දාලා අර වගේ දෙයක් කරන්න කියලා එයා ඒ උන්වහන්සේ අනුගමනය කරලා ශ්‍රමණ භාවයට පත්වලා පරිබ්‍රාජික භාවයට පත්වලා සත්‍ය අවබෝධි මාර්ගයට වැටුණා. ඒක සත්‍ය කතාවක් හැටියට තියෙන්නේ මේ ඒ වගේ දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ සූත්‍ර අපි නිසා ඒ අපි දන්නේ නැහැ අපේ සූදානම. ඒ නිසා අර විවුර්ත මනසක් කියලා කියන්නේ ඒ වචනේත්‍ර හොඳද කොහොම හරි මේක අර තථාගතයන් වහන්සේ කියන්නේ විවුර්ත වෙන්න. මේ මට කරන්න පුළුවන් කියන අදහස තියෙනවා. මේ කතාව අපි සංස්කෘතිය සම්බන්ධ කරගන්න හොඳ නැහැ. අය අනිත්‍යයි තන්දෝයි හාමුදුරන්ට පුළුවන් නම් අපිට බැරි මොකද කියලා. එහෙම හිතද්දෝ ඒක කාටවත් කියන්නේ නෙවෙයි. මේ ධර්ම සාකච්ඡා ප්‍රචාරය කරන්නත් එපා කියන්නේ ඒකයි. නැත්තම් හිතනවා කාගේ හරි අඩුවකට නෙවෙයි ඇඟිලි දික් කරන්නේ නැහැ කාටවත්. Pointing fingers නේ අපිටමයි කතා කරගන්නේ. අපි කොහොමද අර අපි ඉන්නේ තෙන්ජු කාචීරේ දැන් අර ඒ අසිරිමත් මහා පුරුෂය ඇවිල්ලා තියෙනවා යැත්තුගෙන මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා. ඒකට අපි සැසඳීමකින් තොරව මාත් හිතනවා. ඔව් මට මං මෙහෙමයි මට දැන් දරුවෝ ඉන්නවා මම බෑ කරන්නට මට මහත්තයා ඉන්නවා නෝන මහත්තයා ඉන්නවා අම්මා බලා ගන්න ඕන අප්පච්චි බලා ගන්න ඕන කියලා. ඒකත් එහෙම තියාගෙන මේකේ පැත්තට වැඩි තරාදී බර වැඩිපුර මේ පැත්තට කියලා. බුදුහාන් දුරුවන් පැත්තින තරාදී බර වැඩි කරගන්නවා. ඒ තථාගත සිද්ධාර්ථ ගෞතමයන්න් වහන්සේගෙන ආදරේ වැඩි කරගන්නවා. ඒක ඇතුළ හිත ඇතුළේ අර සංඥාව වැඩ කරනවා ඊට පස්සේ. සංඥාව වැඩ කරාම අන්න මේ අනිත් ඒවා කැඩෙන්න ඉඩ දෙනවා කොයි වෙලාවක් හරි. ඉගෙන සැලසුම් කරන්න ඕනේ එක වෙනවා ඊට පස්සේ. අභිසඤ්ඤා නිරෝධය වෙන්නේ එහෙමයි. බුදු සරණයි. බුදු සරණට මේ බොහොම ධෛර්යයක් අපිට හොඳයි කල්‍යාණ මිත්‍රයනි, ඉදිරිපත් වෙන්න සාකච්ඡාවට. තිරුවන් සරණයි ජයන්ත මහත්මයා. සුළු දෙයක් ඉදිරිපත් කරන ඒ සම්බන්ධයෙන් මර දැන් සත්‍යජිතුමා සඳහන් කළා, මේකේ සමාජීය වශයෙන් එහෙම නැත්නම් සංස්කෘතික වශයෙන් එක බලන්නේ නැතුව පුද්ගලික වශයෙන් මම හිතන එතන ඒ පැත්තිනුත් යම්සි ආකාරයක දැන් මගේ පෞද්ගලික දේ වශයෙන් දැක්ක දෙයක් තමයි මගේ ප්‍රතිසකේ මේ දැන් මම හිතන්නේ මේ බෞද්ධයෙක් වශයෙන් ඉපදිලා මේවා කිනේ ලොකු මේ මුල කාලේ විශේෂයෙන්ම මේ සෑහෙන පීඩනයක්, මේක පොඩි දෙයක් නෙවෙයි. දැන් මේ මෙතන බලන්න මේකේ සීලේ සෑහෙන දේවල් නේ කියලා තියෙන්නේ, ලොකු දේවල් මේ ගොඩාක් දේවල් මේක කරන්න මේ පොඩි ඉතින් ලොකු පසුතැවීම. ඒ වගේම මේවා අත්හැරේකට යාළුවෝ එහෙම නැති වෙනකොට සෑහෙන isolations. එතකොට මේ මේවා මේ තනි වෙච්ච ගති මේ ඔක්කොම ගොඩක් දේවල් වලම තියෙනවා. ඒක සමහරවිට මේ මේ මේක මේ මේක මේ හර හරියන්නේ වැඩක්ද කියන වගේ අදහස් ඔන්න වගේවත් ඔළුවට එනවා. ඉතින් දැන් එහෙම ආපු කාලයක් තිබුණා. ඉතින් අර මගේ ගුරුවරයෙක් මේ මම දැම්මම ගිහිල්ලා මම බැලුවා එයා කියපු දේ. මම ওই කතාවක් එයාට විස්තර ටිකක් කියනකොට කිව්වේ කොහොම වගේ මේ මම මේ සෑහෙන මේවා මේ වැරදි කියන්නේ මේ මේ කොලොක් කරලා දේවල් මේවා ගැන කියපු එකක් කිව්වේ don't be too hard on yourself. ඉතින් මේ මට ඒ වෙලාවේ තේරුණා ඇත්තටම මේ කොච්චර දැන් මේකේ අර සමබර කරගෙන යන්න ඕන ගතියක් තියෙනවද කියන එක කොච්චරුණත් මේ මේක සීලය ගැන සෑහෙන ප්‍රමාණයක් තිබුණත් අපි ගොඩක් වෙලාවට ආවර්ජනය කරනකොට වෙන්නේම නොකරන ටික තමයි. අර කරන ටික ගැන උනන්දුවක් අඩු වගේ ගතියක් මට තිබුණා. අනේ ඒකත් පොඩ්ඩක් ඉතු කරන්න හිතුණා ජයන්ත මහත්මයා. අර ඒක සමා වෙන්න මට හිතෙන්නේ අර අපි මේ බෞද්ධ සම්ප්‍රදායෙම එන නිසා සමාජ හිතේ අර සෑහෙන පීඩනයක් තියෙනවා වගේ තියෙනවා. සමාජලාට මේක හරියටම කරන්න ඕන මේ මෙහෙම ඒ කියන්නේ සෑහෙන ලොකු බලාපොරොත්තුවක් කොල්වේ තියාගෙන කරන ගතියක් වගේ එහෙම තත්ත්වයක්. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. ඒ කියනත් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු චිත්‍රමාත්‍රේ. ඔව් තෙරුවන් සරණයි සත්‍යජිතමනි. අර ඔබතුමා කලින් සඳහන් කරපු සික්ඛා එක සංඥා උපජ්ජති සික්ඛා එක සංඥා නිරුජ්ජති කියන එක අපි තේරුම් ගත්තනේ මනසෙන් පුරුදු කරන්න පුළුවන් කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ මේ සීලය ගැන කතා කරන තැන ඒ මොකද අවිසංඥා නිරෝධයේ යම්කිසි විදියකින් සිදු වෙන්න නම් උන්වහන්සේ මෙතන ශික්ෂාවකින් ඒක සිදු වෙන බව තමයි කියලා තියෙන්නේ කියලා තේරෙන්නේ. සමා වෙන්න අඩුපාඩු තියෙනවා නම් තේරුම් ගන්නයි අහන්නේ. එතකොට මේ ශික්ෂාව උන්වහන්සේ මම හිතන්නේ බොහොම සරල තැනින් සීලෙන් පටන්ගෙන පෙන්නන්නේ. ඒ යම් කිසි කෙනෙකුට අභිසඤ්ඤා නිරෝධයට මේ දේවල් සමා තුල තියෙනවද කියලා දැක ගන්න අවශ්‍ය දේවල් විදියට කියලා හිතුණා මේ සීලය කියන එක. ඒ වගේම අර ඔබතුමා පාවිච්චි කරපු වචන ටිකත් හොඳට හිතට ගියා. මේ හොර හිත නැතුව ජීවත් වෙන්න කියන එක ඇත්තටම මේ පංචශීලයේ අටශීලයේ ඒ දේවල් ගැන අපි පොඩි කාලේ ඉඳලම ඉගෙනගෙන තියෙන ওই දේවල් රකින්න උත්සාහයක යෙදিলা තියෙනවා. දැනටත් යෙදෙමින් ඉන්නවා. නමුත් ඇත්තටම ඒ වාර පොතේ තියෙන නිසාද මේක මෙහෙම කරන්න ඕනේ, මේ සිල් රකින්න ඕනේ, මේ සත්තු මරන්න හොඳ නෑ, බොරු කියන්න හොඳ නෑ, ඒ නිසාද මම මේක කරන්නේ කියන එක අර ඔබතුමා කිව්වා වගේ තමන්ගේ ඇතුළෙම බලන්න කියලා. එතකොට හිතුණා මේ තමන් උපමා කරගෙනයි මේව බලන්න ඕනේ. මොකද එහෙම කියලා තියෙනවා. ඒක අපිට මතක් වෙනවාද මේ සීල් රකින්නවා කියනකොට? දැන් ප්‍රාණඝාතය ගැන කතා කරනකොට මේ මම කියන පුද්ගලයා කැමතිද වෙන කෙනෙක් අතින් මැරුම් ගන්න කියන විදිහට හිතනවාද? එහෙම නැත්නම් මරණයක හොඳ නෑ කියලා ඒකෙන් අයින් වෙන්න ඕන කියලා හිතනවාද කියන එක මං හිතුවා ඒක ටිකක් වැදගත් කියලා. ඒ වගේම හොරකම් කරන එකත් අපි පංසිල් පද පහ කියලා හොරකම් කරන අය ගැන ඕන තරමක් දන්නවා. ඔබතුමා කිව්වා වගේ ඒ අය ගැන නෙමෙයි අපි බලන්නේ, මේ කතා කරන පුද්ගලයා මේ සම්බන්ධයෙන් කොහොමද කරන්නේ දන්නවද? තමාට අයිති නැති දෙයක් ගන්නකොට ඒ වෙලාවේ තමන් දකින්නවද කැඩෙනවා නේද සීලයක් කියන එක. ඒ නිසා මම හිතනවා මේ සීක්ඛා එකා සංඥා උපජ්ජති කියන මේ ශික්ෂාවේ පටන් ගන්න වෙන්නේ නැති නේද කියලා මේ තථාගතයන් වහන්සේ සීලයෙන් මුල පටන්ගෙන ඒ ශික්ෂාව වෙන හැටි අපිට පැහැදිලි කරලා දෙන්න යන්නේ කියලා බොහොම සරලව කියනෝ නම් මේ දස අකුසල් වලින් ඉවත් වෙලා ඒ ගැන තමාට යම්කිසි අවබෝධයක් තියනවා දෙවැනි ජීවිතයක් ගත කරනවා කියන එක අවශ්‍යයි වැදගත්යක් කියලා හිතුණා සත්‍යජිතුමන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපි සත්‍යජිතුමාට පසු යමු වෙලා ඒ පිළිබඳව අදහස් දැනගනිමු. ප්‍රශාන් මහත්මයා ඔබතුමාට එක තේන්න පුළුවන්. තෙරුවන් සරණයි. අතරම මේ මට තියෙන ලොකුම ඇහෙනවද දැන්? ඇහෙනවද? දැන් ඇහෙනවා කියන්නේ. ආ. දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මට මේ කරගන්න පුළුවන්ද කියන සැකේ ඇති වෙන මේ අවස්ථාවන් වැඩි. ඉතින් මේ සමහර දේවල් අතරම මේ අර දැන් අද කිව්වා වගේ මේ සමහරක් වෙලාවට ඉතින් මේ කොහොම හරි මේ බැලන්ස් එකක් කියලා අනිත් පැත්තටම ගොඩක් වෙලාවට යවෙන්නේ. ඉතින් මේ නමුත් මේ ඒකේ තවදුරටත් මේ කල්යාණ මිත්‍රයන්ගේ සහයෝගයෙන් මේ අප්‍රතිහිත ධෛර්යයෙන් මේක කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේ ඇත්තටම මේ පුළුවන් විදිහට හැම පැත්තෙම මේ අවස්ථාවන් ලැබෙනකොට සහ අවස්ථාවන් පාදගෙන මේ ගමන ඇත්තටම ගමන පැහැදිලි. නමුත් දැන් මේ මේකට අවශ්‍ය වීර්යය දැන් ඔය සතර ඉද්දපාද ධර්ම අපි මේ දැන් ඇත්තටම දැන් මට නම් මුලින් පටන් ගන්නකොට තිබ්බ ප්‍රශ්න තමයි මේ සුත්තමේ ඥානය ඒ වගේ ගොඩාක් අඩුපාඩු. ඉතින් මේ මං හිතනවා මම දැන් ටික ටික ඒවා සම්පූර්ණ කරගෙන යනවා කියලා. ඉතින් බුදුහාමුදුරුවන්ටත් අච්චර කාලයක් ගත වුණාම අපිට මේ මං වගේ කෙනෙකුට මට ඊට වඩා ගොඩාක් මේ ප්‍රයත්න දරන්න වෙනවා කියලා මං දන්නවා. මේ ඉතින් මේ අර කියනකොට තියෙන ප්‍රශ්නේ තමයි මේ සමහරක් වෙලාවට අර මේ අනිත් පැත්තට අනේක ඕක මට ඉස්සරහත් ඔය දැනට මහත්තයා කියනවා අර මේ මොකද මේ මේකත් අර එක්සයිස් කරනවා වගේ මේ දැන් මොකද අර අපි මොනවා කරන්න පටන් ගත්තත් ටික කාලෙකින් ඒක අතහැරෙනවා. මේ ඒක අතහැරලා අර පරණ පුරුදු විදියටම ඊට පස්සේ මේ ඒ පැත්තට තමයි යවෙන්නේ. ඉතින් මේ ඒක නිසා මේ හරිම අමාරුයි. ඉතින් මේ මගේ ඒකම අර සැක වගේ ඇති වෙන නිසා මේ ඒක තමයි ප්‍රශ්නේ. මේ හිතේ තියෙන දේ මේ කොහොම කොමාරි මේ හිත ධෛර්යමත් කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර මේ මේ ධර්ම සාකච්ඡාව එකට ගොඩාක් පිටුහල් වෙන මිත්‍යන කියන්න ඕනේ. තෙරුවන් සරණයි හැමෝටම. අහගෙන හිටියට මට ඇත්තටම දැනුත් ටිකකින් යන්න වෙලා තියෙන පොඩ එළියට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බුදු සරණයි. මේක බාධාවක් කරගන්න හොඳ නෑ. මේක කොහොමදවත් මේක මගේ හොඳ ගුරුතුමෙක් කිව්ව එක්කෙනෙක් එක්කයාට ඇල්කොහොල් සෙක්ස් එක අයින් කරන්න බෑ කියලා. එයා හැබැයි උගමනාවෙන් හැමදාම රිට්‍රීට් වලට එනවා. එයා වංකෝ කීවායි ඇවිල්ලා වාඩි වෙන්න ඕන ආරල කියන්ට මයික්‍රෝෆෝන් එක අරගෙන දැන් මේක වීඩියෝත් කරනවා. එයා වංකෝ කීවායි ඊට පස්සේ ගුරුතුමායි කීවා ඒකෙන් කන කලපලෙන්න එපා. ඒ දැන් මෙයාට ඕනකම නිසා නෑවිලා තියෙන්නේ. මෙයා දැන් කොහොම හරි වෙජිටේරියන් කෙනෙක් කියලා තියෙන මොනවා හරි ඒක වෙන්නම ඕන නෑ. නමුත් එයා කිව්වේ ඒ වගේ ඒක ගැන තදට හිතන්න තුපි මනස විකසෙත් වෙන්න ඉඩ දෙන්න මේ බුදුහාර ක්‍රමානුකූල ප්‍රතිපදාවක් කියන්නේ. දඟුරිමාල ඇත්ත මිනි මරණකොට ධර්ම හිතක් තියෙනකොට ආනන්ද හඳුන්ට බැති හිතින් නමුත් ආනන්දහන්ට කලින් එයා අඟුලිමාල පරම සත්‍ය අවබෝධය කරගත්තා. ඒක ගැන ඉතින් බුදුහාන්ට එකෙන් ක්‍රීඩස් කොටක් තියන්න වෙන ඇත්ත මහා කල්යාණ මිත්‍රෙක් කියලා. නමුත් ඒක ගැන බය වෙන්න හොඳ නෑ. සමහර විට මම දන්න උතුම් භික්ෂුවක් හිටියා. පස්සේ සාමණේර වුණා මේ අර මහා සීල රකින්න බෑ කියලා. ඊට පස්සෙත් සින් හොක් අමාරුල සර්ජරි එකක් එම් කළා. දුස්ල් මහත්තයා කිව්වොත් එම් බෙහෙතක් බොන්න මේ බෙහෙත ගන්නට ඒක ඉමීඩියට්ලි ආෆ්ටර් විත් ෆුඩ් කියලා කිව්වා. ඉතින් හැන්දෑවට සුප්ටික් හදලා දෙනවා. අර සමහර ඉතින් මේ ඒ ඇත්තට රැයට මේ භූතය ඇවිල්ලා කර දෙවියෝ එහෙම කරදර කරනවා පේනවා ඊට පස්සේ. අර ඒ විදිහට මේ මනසේ තියෙන අර බය කියන එක ආවා. ඊට පස්සේ ඉතින් කතා කළා ඒක නෙවෙයි වෙලා තියෙන්නේ කියලා. අර ඒ විතරම් පරිසුද්ධ විදිහට ඉඳ හැදී. නමුත් අර ඒක බයක් හැටියට කල්පනා කළා. ඒක බයක් වුණා. ඉතින් රාත්‍රී භෝජනයේ නිසා ඒ දුස්සීල භාවයට පත් වුණාම භූතයෝ කරදර කරනවා කියලා, මාරයෝ කරදර කරනවා කියලා ඒක මනසින් හදාගත්තා. උන්වහන්සේ දැන්ට නෑ අපවත් වුණා 2010 ඉතර. ඉතින් 2010. ඉතින් ඒ නිසා මේ ඒ තමහර ඒවා තියෙනවා. යන්ති දාරින්ට මේක දැක්කහම අර හංගනවට වඩා අර අන්නං අතිවස්සති විවටන් ආසිවස්සති කියන්නේ. දැන් ගියක් හොඳට සෙවිල් ඒක බුදුහාමරි හොඳට කියන්නේ ඒක කන්ට්‍රඩික්ෂන් එක. ගියක් වෙහෙ හොඳට සෙවිලි කරොත් දෙමෙන්නේ නැහැ කියලා අපි කියන්නේ බුදුහාමරි වෙන වැහුවොත් දෙමෙනවා හැරියොත් දෙමෙන්නේ නැහැ කියලා. අනේස තමන්ගේ මිත්‍යෙකුට හරි කියන්න හරි වැඩේනේ. මම මෙච්චර යන්න ඕනකම තියනවා මේ සිද්ධාර්ථ ගෞතමයන් සම්්‍යක් සම්බුද්ධ මාර්ගයේ මට මෙහෙම වෙනවානේ පුරුදු ඒවා. සසර පුරුදුත් වෙනවා. වාසනා කියලා කියන්නේ ඒවයි. අර විසාලා සූත්‍රයේ සමහර අය කාම බහුලයි, සමහර අය ද්වේෂ බහුලයි, සමහර අය උද්දච්ච බහුලයි, සමහර අය මේ විදිහයි කියලා. නමුත් ඒකේ ඒ විසාලා සූත්‍රයේ කියවන්න බලන්න අංගුත්නිකය 10 තියෙන එක. එතකොට තේරෙනවා මේක කොහොමද කරන්න ඕනේ කියලා. ඒක ගැන බය නොවි කාටවත් ඇඟිලි දික් කරන්නේ මෙතනදි කතා කරන බුදුහා මේ මාර්ගයේ හිමින් ගියාම එයා යන්නේ කොහරද කියන එක තේරෙනවා. මොකද ලෝකෙට ආයිබෝවන් කියන්නේ ඒකයි. ඉතින් ඒක ඉන්නේ කන ඒක ගැන දැන් සමහරට Tamanta අයිති පහලන් ඒ පහ තියාගන්න ඉතරයි තියෙන්නේ. ඒ පහේන උසමාරේ වැකදිනවා නම් හරි මොඩෙක් නෙමෙයි මේ පහෙන් මට සමාද මට තියෙන තුනයි නේ කියලා හිතේට. තුනක් වන්නේ දැන් දෙකයි එකක්වත් නැහැ කියලා හිතෙන් දිට තියෙනවා. Tamanta මේ හිතෙන් දිට තියෙනවා. ඉතින් ආයෙත් ගන්නවා ඒතකොට සතියේ තුන්දරයක් විතර ගන්න ආයෙ ඒ ගන්නවා කියලා නෙවෙයි කියන්නේ. ඉතින් ගන්න එක සමාදාන් වෙනවටත් වඩා අපි කියන්නේ ඒකනේ. ඒ නිසා ඒක කලබල වෙන්නත් ඕනේ නැහැ ඒකනේ. ඒක මතකෙ තියෙන්න ඕනේ ඒක කියන්නේ. පස්සේ ඒක හරියනකොට එනවා Taman ta මේක කොහොමද බාධාවක් වෙන්නේ කියලා. හොඳයි. ඊට පස්සේ මජ්ජිම සීලය කියන එකට එනවා. තව තියෙනවද ඒක ගැන කතා කරන්න? නැසත් දියුතුමා මේ මම කියන්න ගියේ ඇත්තටම මේ ඒක ඇත්තටම ගොඩාක් දුරට මටම කියපු දෙයක් කියලා වගේ මට හිතුණා. එමුණාට මේ එතනදී දැන් මගේ දැන් හිතපු තත්ත්වයට වඩා ඉදිරියට යන කියන එක නම් තේරෙනවා. ඒ කියන්නේ දැන් සමහර දේවල් ඇත්තට මට මේ අවශ්‍යම නැහැ. ඒ කියන්නේ කරන්න ඉස්සර දැන් ආසාවන් තියෙන දේවල් දැන් ටික ගොඩාක් දුරට අතහැරලා තියෙනවා. ඒ කියන්නේ අර පොඩි මේ ඒව සමහරක් වෙලාවට කියන්නත් ලැජ්ජයි. ඉස්සර දැන් මං හරි ආසයි මේ CDs වගේ වට ඊළඟට ඔය Facebook වගේ වට යන්න. ඉතින් ඇත්තටම මේ ඒව වුණත් ඉතින් කාලය අතින් හැම පැත්තෙම ඒක මේ ලොකු දෙයක්. ඒක මේ අනිත් එක දැන් මේ ගොඩක් වෙලාවට දැන් අර දැන් සත්‍ය දූත්තුමා කියපු විදිහටම දැන් අර ගැටෙන්නේ නැතුව මේ ඉදිරියට යන කොට අර හිතේ තියෙන මේ දැන් මගේ තියෙන ස්වභාවය මං හිතන්නේ ගොඩාක් කැළඹීමටපත් වෙන මිනිස්සෙන් මම. ඉතින් ඒක නිසා මේ ඇත්තටම අර ඒ කලබල වෙන්න එපා ඒ වගේ කියන ඒ දේවල් මේ ඇත්තටම ජයන්ත මහත්තයාත් එක්ක මම ගොඩාක් කතා කරන නිසා මේ මට ගොඩාක් දුරට ඇත්තට මේක මේ මං හිතන්නේ වාසනාවක් මේ ඒ ඒ ඒක ලැබිලා තියෙනවා මේ දිගින් දිගටම අර ඒ යන එක තමයි ඉතින් රිට්‍රීට් වලට යන එක ඊළඟට මේ ගෙදර වුණත් කරන්න පුළුවන් වෙලාවෙදි කරන එක මේ ප්‍රතිපදා විදිහට මේ ඔක මේ ගොඩක් දුරට මේ අර එකපාරට හිතෙනවා අර සමාජ කොච්චර නෑ ඉක්වත් එතනත් අර ජයන්ත මහත්තයත් එක්ක කම්පැනිකක් තියෙනවා. ඉතින් ඒකත් ඉතින් අර මගේ තියෙන දුර්වලකමක් මම මේ ඒ දේවල් හදාගෙන ඉස්සරහට යන්න බලන්න බොහොම පිං. බුදුසන්න අපි දෙයට යමු. අවසාන ප්‍රශ්න මම පෞද්ගලිකකින් අහුවනේ මම පොදු වේදෙන් අපි යමුද කියලා. හොඳයි බුදුසරණයි බොහොම හොඳයි. මධ්‍යම ශීලයේ එනකොට දැන් අර මූලිකම හරියේ තියෙන ඒ ශ්‍රවණ භාවයේ නැත්නම් සංඥාසි භාවයට පත් වෙන කෙනෙක් එනකොට යා අර ආයුබෝවන් කියන්න හද නැහැටි. ඒව ගාව ගන්න ඕනේ ඔක්කොම මේ සූත්‍රයේ කියනකොට තියෙන සමහර જાති. මේ සමහ ඊට පස්සේ බුදුහාර කියනවා මේ ගස්වල් කඩන එක, පොළොව හාරන එක, ඒ වගේන් අයින් වෙන්න ඕනේ කියන. ඊට පස්සේ බුදුහාර ඊළඟට කියනවා මේ මට අනිත්‍යයි මගේ කැම බීම සපයන්නේ ආදරෙන් ඒ නිසා මං ඒවා පස්සේ ගන්න තියාගන්නේ නැහැ. ඒවට හැබැයි කාටවත් චෝදනා කරන්න එපා. මෙයාගේ ක්‍රම තියන විනයානුකූලව බැලුවහම හොඳද? ඒ අපි කොහටවත් ඇඟිලි දික් කරනව නෙමෙයි කියන එක සාකච්ඡා කර. කැම අයින් තියාගන්නේ නැද? පාන ඒ පස්සේ ගන්න තියන්නේ. ඇඳුම් පාවිච්චි කරන ඇඳුම් තියන නිසා පස්සේ ගන්න තියාගන්න. වගේම වාහන Taman ටික අයින් කරගන්නේ නැහැ. මේ විදිහව තියෙනවා. ඒ වගේම අයින් වෙන සංනිධිකාරකෙන් අයින් වෙනවා කියන. ඒකත් මධ්‍යම ඒ කියන්නේ අර මුල්ලකට වඩා තව එහාට යන්න උනහම එහෙම එනවා කියලා. ඊළඟට මේ ඔය අපි දැන් කිව්වේ විසුක දාසන මාලා ගන්ධ විලේපණ කියලා අහලා තිනේ ඒ වගේම අයින් වෙනවා. ඒ වගේම අයින් වෙනවා. ඊට පස්සේ මේ ඒකට සිංහල වද මොනවද කියන්නේ අර හැබැයි වෙන්නේ අර දැන් ඒක පච්චෙන්නේ මතක් වෙන්නේ අර කැට එහෙම හොල්ලලා දාන කාඩ්ස් ශ්‍රී ලංකාවේ මොනවද වටි කියන වචන කියලා මට මතක නැහැ. ඒකට යන්නේ නැහැ. ඒ වගේ දේවල් කරන්නේ නැහැ. දුකේලියට යවෙන්නේ නැහැ. ඒ වගේ දේවල්ට යන්නේ නැහැ. ඊට පස්සේ ලොකු ආසන, විශාල ආසන පාවිච්චි කරන්න පුළුවන්. ඒවා පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඒ වගේ සමහර මන් දන්න උතුම් කියන්නේ එකට සංවිධාන වෙනුවෙන් මිලියන ගාණක් තිබුණා. මේනෙන් බිලියන නමුත් කවදාවත් ලොකු පුටුවක ලොකු ඇඳක හේතු ඉන්නේ නැහැ. කුංචි පුටුවක කෙලින් වාඩි වෙන්න පුළුවන් අර කෑම මේසෙට තියෙන පොඩි පුටුවක් වගේ එකක් තමයි තියාගන්නේ. සාමාන්‍ය ඒක වාඩි වෙන්නේ නැත්තු ඉන්නවා. ඒ තරම් හොඳ. දැන් අනිත් අය සමහර ෆස්ට් ක්ලාස් ට්‍රේන් ටිකට් එකක් හරි යා ටිකට් එකක් හරි හම්බෙන්නේ කොහෙද යනකොට නම් තේ තමන්ගේ ඒ ඉන්න ආශ්‍රමයේදී ඒව පාවිච්චි කරන්නේ. දෙපයින් මාත් ඒත් පැවිද්දු නෙවෙයි සමහර ඇත්ත. ඊට පස්සේ තමන්ගේ අර ඇඟ සරසන ඒවා මේ පර්ෆියුම් දාන ඒවා මේකප්ස් කියන වගේ අයින් වෙනවා. මම ඒවා කෙටි කරන්න මොකද දැන් මේවා අති මහා මජ්ජිම සීල් වලට යන නිසා. ඒ ඔය සීල කතාවේ කිවිරලා මජ්ජිම සීලේ දෙවෙනි කොටස තමයි දැන් එකින් එකට යනකොට අර දැන් අර කියපු කතන්දර 27ක් කියලා කිය අපි ඔය සිංහලෙන් කියන්නේ 23 කතා කියලා ලාමක අරාමියා කතා කරන ඒව නතර වෙනවා. ෆර්නිචර්ස් ගැන කතා, ඊට පස්සේ තමන්ගේ වීකල්ස් ගැන, ගුවන්යාන ගැන, ගුවන්යාන සීට් ගැන, යුද්ධ ගැන, අර කට්ටිය තියෙන ටැන්ක්ස් ගැන, කට්ටිය තියෙන මිසයිල්ස් ගැන, ඒව ගැන කතා කරන්නේ. ඊට පස්සේනේ මධ්‍යම සීලෙන් අපි අද නතර කරන ඩිකට ඇවිල්ලා මධ්‍යම සීලයෙන් විලා ඊට පස්සේ මෙන්න මේ බෙදෙන කටත් නැහැ. ඔන්න මට කියෙන්න ඕන. දැන් අර කතාවට ඇවිල්ලා අපි දැන් පටන් ගන්න ඕන මේකෙන්. නත්වං ඉමන් ධම්ම විනයං ආජානාසි. ඔයා මේ ධර්ම මාර්ගයේ ධර්ම විනය නීති රීති දන්නේ නැහැ. මම තමා මේවා දන්නේ. ඔයා හරියට නෑ. මම තමයි හරියට ඉන්නේ එක්කන. ඔයා යමක් කියනකොට හරියට කියන්න ඒක තේරුම් නොන්නේ නැතු ඒක කියන්නේ. ඔයා කලින් කියන්න උන්දී පස්සේ කියන්න ඕනේ කලින්. ඔයා කියන දේ හැමතිස්සෙම විපරීත වෙලා තමයි පේන්නේ අපිට. ඔයා කියන්නේ හරියට. ඒ නිසා ඔයා බොහොම මේ පුළුවන් නම් මං කියන දේ වැරදි කියලා ඔප්පු කරන්න කියලා එන්නේ වගේ විග්‍රහී කතා වලින් අයින් වෙලායි. දැන් සමහරට බලන්න අර මුල් ටික නැතත් මේ මධ්‍යම සීලේ කොටසක් අපි මේ මාර්ගයට එනකොට තියෙනවානේ. අපි වාද බේද කරන්න නැහැනේ. ඔයා මෙහෙම කිව්වා මේ ඔයා දන්නේ නැහැ අපිට මේ මේකයි කියලා. ඒ නිසා අර හොඳ දේ අත්හරින්න ඕන වඩා හොඳ දේ වෙනුයි කියලා ඒ වන්දනීය මිත්‍රය කියන්නේ ඒවා එහුම් කන් දෙන්න ඕන ඒවට. ඒ වගේන් අයින් වෙනවා මධ්‍යම සීලය එතකොට. ඊළඟට මේ දේශපාලකයන් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කට්ටියගේ ගනුදෙනු වලට යන්නේ නැහැ. ඒ කට්ටියගේ පණිවිඩහු මාර් කරන්න ඒ කට්ටියට මනාප විදිය මනාප ලබා දෙන්න වැඩ කරන්න එකත් මධ්‍යම සීලේ කොටස. අයින් වෙන එකයි වෙන්නේ. ඒ වගේම තමන්ට වාසි ගන්නට බුරු කරන්නේ නැහැ. වාසි ගන්නට බුරු කරන්නේ නැහැ. අපි හිතමු බඩුවක් විකුණනවා කියලා ඒකේ මේ අපි හිතමු වීදුරු කෑල්ලක් මණිකක් කැටිට විකුණන්න වගේ තියෙනවා. ඒවා තමයි මධ්‍යම සීල කියලා කියන්නේ. ඒ කියන්නේ තවත් එතකොට හිතලා මේක මේ මගේ මාර්ගයට බාධාවක් කියලා අයින් කරනවා. ඊට පස්සේ ආ වෙන දේවල් ඉගෙන ගන්න යන්නේ නැහැ. අනවශ්‍ය දේවල්. අනවශ්‍ය දේවල් ඉගෙන ගන්න යන්නේ නැහැ. ඇස්ට්‍රොලොජි වගේ දේවල්, හඳහන් ගැන වගේ දේවල්, ඒව ගැන විශ්වාස කරන්නේ නැහැ, ඒව ගැන හොයලා බලන්නේ නැහැ කියන එකක් අහගෙන ඉන්නේ වෙනම දෙයක්. නමුත් ඒව අයින් වෙන්න ඕන. මොකද පටිසම්පාදේසා කර්ම ශක්තියට එන නිසා. ඒ නිසා ඒ වගේ දේවල් කරන්නේ නැහැ. ඊට පස්සේ මිච්ඡා ජීවයෙන් අයින් වෙනවා. මිච්ඡා ජීවයෙන් අයින් වෙනවා. අවිඥාලා පේන කියන්න හදන්නේ නැ මේ ඔයා තම මේ යුද්ධෙන් දිනන්නේ ඔයා තම මේ යුද්ධෙන් දිනන්නේ ඔයා පෙරදෙනවා මෙයා පෙරදෙනවා මෙන්න මේකෙන් මෙහෙම වෙනවා කියලා ඒ කරන කතා කෙරෙන්නේ නැ ඊට පස්සේ අපි කලින් කිව්වේ ඇස්ට්‍රොලොජි එකේ මෙන්න මෙහෙම නැකත් වෙනවා මෙන්න මෙහෙම ග්‍රහ යුද්ධයක් වෙනවා මෙන්න මෙදාට මේකෙන් එනවා ඒකට මෙන්න මෙහෙම කරන්න ඕන මෙහෙම පේවෙන්න ඕන කියලා ඒ ප්ලැනට් සිස්ටම් එකේ මට බාර වෙන හැටි ගැන මම විශ්වාස කරන්නේ නැවගෙන කතා කරන්නේ නැහැ. ඒ වගේම ඒක තමන්ගේ ජීවිකාවක් කරගන්නේ නැහැ මෙහෙම වෙන්න කියලා. ඊළඟට අනුන්ගේ සෞඛ්‍ය සේවාවල් ගැන මේ තමන්ට මුදල් හොයන්නට බැරි කරන්නේ මෙන්න මෙහෙම කළාම මෙහෙම වෙන්න පුළුවන් මේ පිළිත් වල මරගත්තා මේ දේවාටිය මෙන්න මේ බෙලිගෙඩිය පූජා කරාම දරුවෙක් ලැබෙන්න පුළුවන් පොල් ගහ පූජා කරාම දරුවෝ ලැබෙන්න පුළුවන් කිය කොඩි පූජා කළාම මේ දේ ලැබෙනවා කියලා අර මේ අටමහා කුසල් කියලා දේවහද පිටිපුර හදලා හරි කියන ඒ වගේ ජී දේවල් වලින් අයින් වෙනවා එතකොට. ඊළඟට අනිත් අය මෙම ඒවත් අනිත් අයත් බේටේට් කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ දොස්තරවරයෙක් ගැන නෙමෙයි මේ කියන්නේ. අර මජ්ජිම සීල්ට ගියාම මේ වගේ දේවල් වලින් අයින් වෙනවා. බේටේට් කරන්න දුකට උදව් කරනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. හරිද? මුදල් සඳහා එක් කරන්නේ. ඊට පස්සේ රාජ සම්බන්ධයෙන් යලිත් කියනවා මේ රජවරුත් එක්ක තමන්ගේ බලය තහවුරු කරගන්න ක්‍රියා කරන්න මෙහෙම කළාම වෙන්නේ බුදුහාමුදුරේ දේශනා කරන අන්තිමේදී මෙහෙම කළාම එයාට කොහෙන්වත් බයක් පේන්නේ නැහැ. එයා බයක් වෙන්නේත් නැහැ. එයාට බවෙන්ට දෙන්නේ එයාගේ ශරීරයෙන් සහ වචන වලින් තමන්ගේ ජීවිත පෝෂණය සඳහා වැරදි කරලා නැහැ. කාටවත් බයක් දීලා නැහැ. නකුතෝජිත් භයං සමුනුපස්සෙත් සද්දං සීල සංගතෝ සෝ ඉමිනා අරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ අජ්ජත්තං අනවජ්ජ සුඛං පටිසංවේදී. ඔන්න ඒක තමයි වැදගත්. මේ නිවැරදි කැමේ සුවේ කියන කයාට දැනෙන්න පටන් ගන්නවා. ඒ සුවේ සොම්නස දැනෙනවා. මම මේ මැරෙලා යන ශරීරේ පාවිච්චි කළා වැරදි කරන්නේ නැහැ කියන එක දෙනවා. ඒක ඉතාම වැදගත්. ඒකට එනකන් අනිත් තැනට යන්න බෑ. අර ජැක් කෝන්ෆීල්ඩ් හුඟක් වෙලාවට කතා කරන දෙයක් තමයි මේ රේප් කරලා මර්ඩර් කෙනෙක් වෙලා ඇවිල්ලා රේපිස් කෙනෙක් වෙලා ඇවිල්ලා කපාට භාවනා කරන්න බෑ. අර කවුරුදු ගානක් යනකන් හිතේ තියනයි කියලා. ඒයි කියලා අසන්න කියනවා. ඒ වගේ හින්දා මේ මනස ඊළඟ තැනට යන්න නම් මේ මම කාටවත් වරදක් කරලා නෑ නේද? එහෙම කරලා තියෙනවා නම් සමාව ඉල්ලා ගන්න ඕන. තමන්ගෙන් හරි තමන්ගේ ගුරුතුමාට හරි කියලා එකෙන් නිදහස් වෙන්න ඕන. සමාජ සේවය කරන්න යනවා නම් සමාජයේදී කියලා නිදහස් වෙන්න ඕන. නැත්තම් ඒ කර්මානුරූප මේක ආවා. ඒකට මම චෝදනා කරන්නේ මම මේක විසදරාගෙන ඉන්නවා කාටවත් චෝදනා කරන්නේ නැහැ කියලා එහෙම හරි ඉන්න වෙනවා. ඒ අනවජ්‍ය සුඛය ලැබෙන්නේ එතකොට. ඊට පස්සේ එන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය අපි දන්නවා ඇහැ කන පාවිච්චි වෙනකොට පරසෙන් පාච් කරන ද්වේෂය ඇති කරගන්නෙත් නැති රාගය ඇති කරගන්නෙත් නැති විදියට. ඒකට කියන්නේ අභ්‍යාසයක සුඛයක් විඳිනවා කියලා. තෙමෙන්නේ නැහැ ඇතුළේට. ඉන්ද්‍රිය සංවරය වැදගත් මේකයි. දහස් අපි දන්නවා සබ්බාසෝ සූත්‍රයෙන් කියන සංවර සංවරය පහතබ්බා ආසවා කියලා ගලනේවා තියෙනවා. මේක නතර කරාම මේක අපි දැන් ටෙලිවිෂන් එකේ ඕෆ් කරපු ගමන් ඒ ගලන එක නතරන අපි හිතමු ඇක්ෂන් මූවී එකක් බලනවා. නැත්නම් සිංහෙක් මේ මරන්න පන්නන එක චීට කෙනෙක් මම එකපාරට ඔෆ් කරනවා ඒක බලන්න. එතකොට අර ඔක්කොම බය දුක ඒකෝම ද්වේෂය නැති වෙලා යනවා. රාග ෆිල්ම් එකක් බලනවා. ඒක මං මගේ ළඟ රිමෝට් කන්ට්‍රෝල් තියෙනවා. මෙෂින් එක මට හොඳ නැහැ මම බලන්න තියෙනවා. ඒක ඔෆ් කරපු ගමන් අර ටික ඔක්කොම නතර වෙනවා. අනේ වගේ දේවල් තියෙනවා. ඒ ගැන හිතෙන්නට පුළුවන් වෙනවා. හිතවිල්ලක් වුණත් එහෙමයි. මේ ගැන හිතන්න ගියොත් එහෙම මේ පත්තරේ කියවන්න පටන් ගත්තොත් මේ දේශපාලන තොරතුරු කියන්න පටන් ගත්තොත් මට ද්වේෂය ඇති වෙනවා. තමන් එක නතර කරනන්නේ වගේ දේ. ද්වේෂය සහ රාගය දෙකම නතර කිරීමට තමයි ඉන්ද්‍රිය සංවරය උදව් වෙන්නේ. ඒකට බුදුහාමර කියන වචනේ අභ්‍යාසයක සුඛය. තෙමෙන්නේ නැති සැපතක් එනවා. සිංචනයේ. ඊළඟට සති සම්පජාන. ඒ සති සම්පජාන අපි අහලා තියෙනවා ටිකක් ඇඳෙන්නේ නැගිටිනකොට ඇඳ තියනකොට නානකොට සබන් ගන්නකොට ෂැම්පු දානකොට කන්ඩිෂනින් පාටි කරනකොට හෙරෙප්පු දානකොට මේස් දානකොට ඇඳුම් අඳිනකොට කැරට් කපනකොට බොංචි කපනකොට හාල් සුද්ධ කරනකොට කුකර් එක හදන්නකොට ඒවා ඩිස්වෂර් එකට දානකොට ලොන්ඩ්‍රි දානකොට ලොන්ඩ්‍රි ඩිටර්ජන් එක දුකන වගේ හැම වෙලාවකම ඩිංගක් කල්පනාකාරී වෙනවා. ඉන්නේ ඕස්ට්‍රේලියාව නම් ඕස්ට්‍රේලියාව ඉන්න ශ්‍රී ලංකාවට නොගිහින් ඉන්නේ ලොන්ඩ්‍රි රූම් එකේ නේද? ලොන්ඩ්‍රි රූම් එකේ ඉන්න මේ ටීවී රූම් එකේ නේද? අනේ විදියට ඉන්න තැන බාත්รูම් එකේ නම් බාත්รูම් එකේ ඉන්නවා. ෆ්‍රිජ් එක ළඟ නම් ෆ්‍රිජ් එක ළඟ ඉන්නවා. අනේ විදියට. ඒක තමයි සති සම්පදානේ ඉන්න තැන. අර වර්තමාන මොහොත කියලා තින් ඔය ලේසියට හැමතිස්සෙම රසට කියන්නේ ඒක අත්තාන්නතුම මනස සතියත් සම්පදඤ්ඤත් එක්කම රැකෙලි ඉන්නවා. දැන් පරිපලක් නැගෙනකොට කකුල වකුඩු කරන හැටි කර්බර් දිල නැගෙන හැටි සමහර එක දෙයක් ගැන ඒක සිහිපත් වෙන්න පුළුවන්. ඒකින්ද කොයික හරි අවධානය යොමු කරලා ඒක එන්න කියලා තමයි උදාහරණ දේශනා කරන්නේ. අර අර කාලෙකට පහළ වෙන එක්කන දැන් අපි මේ අර තින්දුකාචේරි ඉඳලා අහන්නේ අර ඉතින් අපි බුදුහාමගේ ලස්සන දිහා බලන කටත්තරගෙන බලන් ඉන්න බුදුහාම මෙන්න මෙහෙම කරන්න කියලා කියනවා ඇති. අපිට ඔය විදිහටම ඉතින් එතෙන්දිත් හිතනවා මේ කිව්වට මම කොහොමද කරන්නේ මම මේ මෙහෙමයි කියලා අර පොඩි ආඳුර අද ලස්සනට ඒක කිව්ව දැන් අර මාතලි සූර්යවච්චසාට එල්ම හඳුන්නේ කියන්නේ බොහොම අගයට කීවයි ධර්ම දේශනාවදී. ඒ වගේ මේ අපි සමහරතෙන් ඒවට ඇලුම් වෙන්නේ බොහොම නසංසු මනසක් ඇති නිසා කියලා. ඊට පස්සේ සන්තෝෂ ගැන තියෙන දේෙන් සතුටු වෙන්න ඕන කියලා. ඉතින් මෙතන භික්ෂු භාවය ගැනමයි කියන්නේ. තියෙන කැම ටිකෙන් තියෙන හඳුන් ටිකෙන් සපත්ත බාරු සකුණු පක්ෂීක් වගේ ඉන්නේtei කියලා. අමේ ලැබෙන පින්ඩ පාති ලැබෙන දෙයින් ලැබෙන්නේ අනතන්ට ඒ ටික විතරක් කරන් යන්න දෙයි කියලා. මේ ම ඒක කියනකොට මාත්‍රේ කතාව මතක් වුණා මහාන හාමුදුරම උන්වහන්සේ බොහොම හොඳයි ඉංග්‍රීසිත් බෑ නමුත් උන්වහන්සේ පාලි දන්න නිසා මේ කිව්වරේ යත්තන් කම්සි ලොකුවට අත තියෙන්නේ ඒක සිහිපත් වෙන දෙයි කියලා. ඒක සද්දටි හිතට වෙද්දිච්ච කතාවක් අර ඒ මහායාන හඳුරන්ගේ කමිසේ අඳින ඇතුළේ ඒකට කියන අංශකෙදී කියලා යංශකෙදී මේ අංශයක්ම නෙවෙයි ඒ කංචුකේ ඒකේ අත ලොකුවට මම හැමයි මෙච්චර ලොකුවට තියෙන්නේ කියලා. ඒතකොට මෙන්න මේ බුද්ධ වචනේ සීපත් කරගන්න කියලා සපත්ත බාරු පක්කිසකුනෝ කියලා කියලා. කුරුල්ලෙක් වගේ වෙන්න ඕනේ කියලා කියපේ කියලා. ඒක හොඳ කතාවක් ඒ ඇත්තන්ගේ. අපි ඊට පස්සේ එන්නේ මේ නිවරණ පහකට. අනේ තෙන්දි තමයි දැන් අපි පටන් ගන්නෙ මේකට ආයුබෝවන් කියලා අභිසඤ්ඤා නිරෝධයට යන්න දැන්. කොහොමද යන්නේ කියලා. අපි කියන හිතමු එහෙනම් හොඳයි බුදු සරණයි බුදු සරණයි. අපි ළඟ දවසේ සාකච්ඡා කරමු වැඩිපුරක් දැන් තියෙන එක ගැන මේ ගැන සාකච්ඡා. තෙරුවන් සරණයි සත්‍යතුමනි. බොහොම පිං මහින්දනම ආව ඇහෙනවා ඇති කියලා කම්පියුටරේ නැවතුණා මම මේ ටෙලිෆෝන් එක සම්බන්ධ වෙන්නේ. හොඳයි මහින්දනම මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරන්න ගොඩක් උනන්දුවක් කළා මේ චිත්‍ර රාජපක්ෂ මහත්මිය. මම ඔබතුමීට යොමු වෙන්නම් අපිට එකතු වෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමදෙනාටම. ඇත්තටම අපි අර කලින් සූත්‍ර සාකච්ඡා කරනකොට මේ සංඥා නිරෝධය ගැන කතා කරපු නිසා ඒ සඳහා හොඳ සූත්‍රයක් මොකක්ද කියලා අහපු වෙලාවේදී තමයි හිතට ආවේ පොට්ටපාද සූත්‍රය තමයි ඉතාම හොඳ කියලා. ඒ නිසා ඒක සඳහන් කරේ. මේ සම්පූර්ණයෙන්ම ඇත්තටම මේ ප්‍රතිපදාව ඉතාම හොඳට විස්තර වෙන සූත්‍රයක් විදිහට තමයි මේ සූත්‍රයට ගරු කරන්නේ. හැම වෙලාවම හැමකම් දෙනකොටත් හිතට එන්නේ ඒ නිසාමයි. ඉතින් මම හිතන්නේ මෙතනදී අපිට මේ මුලින් ඉඳලාම සත්‍යජිතම පැහැදිලි කරනවා ඒක කොහොමද වෙන්න ඕන මේ සංඥා නිරෝධයෙන්ම තමයි කියන එක අපි මම හිතන්නේ මෙතන අපි ඉන්න කල්‍යාණ මිත්‍ර හැමදෙනාම දන්නවා මේ සම්පූර්ණයෙන්ම නිරෝධයක් ගැන එහෙම නැත්නම් නිවීමක් ගැන අපි කතා කරනවා නම් කොහොමද ඒක වෙන්න ඕනේ කියන එක. ඉතින් මෙතනදී එක එකනා අපි ඉන්න තැන් වෙනස් නිසා මේ තථාගතයන් වහන්සේ හැම වෙලාවෙම හැම දිනාටමනේ කතා කරන්නේ රැස් වෙලා ඉන්න ඒ වගේම කියලා හිතනවා. අර සත්‍යිතමා කියනකොට අපි එතන ඉන්නවා කියලා හිතාගනිමු කියලා. මොකද මේ මුලේ ඉඳන්ම පොඩි ළමයින්ට වගේ පටන් ගන්න ඕන කොහොමද කියන එකේ ඉඳලම මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ නිසාම තේරෙනවා එහෙමනම් මේ අභිසඤ්ඤා නිරෝධයේ සිදුවීම සඳහා මේ අපේ ශික්ෂාව හික්මීම පටන් ගන්න ඕන කොහොමද කියලා. එතුමා උඟක් කරුණු පැහැදිලි කරා. ඇත්තටම අර රේප් කරපු කෙනෙකුට ඇවිල්ලා වාඩිලා භාවනා කරන්න බෑනේ කියපු එක කියනකොටත් හිතුනේ මේ මේ කියන දේවල් වලට ඒක සම්බන්ධයි නේද කියලා. මොකද මේ සීලය කියන එක ඉතාමත්ම අවශ්‍ය දෙයක් හිතේ සංසුන්කම ඇති කරගන්න, සමාධිමත් හිතක් ඇති කරගන්න නම් අපිට අපි ගැන දෙස් නොදෙන ගතියක් තියෙන්න ඕනි කියලා නිතරම හිතෙනවා. අනේ මම මේක කරා නේද, අර අනවජ්‍ය සුඛය කියන එක තවත් කෙනෙකුකින් මෙහෙම බැනුම් අහන දෙයක් මං කරයාද කියන ඒ தත්ත්වය තමන්ගේ හිතේ ඇති වෙන්නේ නැත්තම් එතනදී අපේ සීලය හොඳින් රැකෙලා කියලා අපි දැනගන්නවා කියනකොට වගේ තමයි තේරුම් ගන්න තියෙන්නේ. අර පොත්වල කියපු නිසා මේක නොකර ඉන්නවා කියනකට වැඩිය තමන්ගේ හිත තමන්ට දෙස් දෙන්නේ නැත්තම් මේ වගේ වරදක් මගෙන් වුණා කියලා මට හිතෙනවා මේ අභිසඤ්ඤා නිරෝධය වෙන දෙයක් තේරුම් ගැනීමේදී ඉතාමත් පහසු වෙයි කියන එක. ඉතින් එතුමා කිව්වා අපි ඊළඟ දවසේ නීවරණ ගැන, නීවරණ ප්‍රහාණය ගැන කතා කරමු කියලා. මොකද නීවරණ ගැන කතා කරන්න අපි සීලේ වැදගත්කම තේරුම් අරගෙන ඉන්න එක ඉතාම හොඳයි කියලා තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. හැමදාම තේරුවන් සරණයි. තේරුවන් සරණයි බොහොම පිං චිත්‍ර මහත්මේ. දිරුක් මහත්මයා ඔබතුමාට එක තියෙන්න පුළුවන්. දිරුක් මහත්මයා තේරුවන් සරණයි. මට විශේෂයෙන් එකතු කරන්න දෙයක් නෑ. දලුවත් ජයන්ත මහත්මයා මහිත නිෂ්ක්‍ර මහත්මයේ අවස්ථාන වශයෙන් සඳහන් කළ දේ තමයි ටික තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් අද කාල වේලාවත් එක්ක ගිහින් තියෙන නිසා මම එතනින් නවතින්නම්. හැම දිනකටම තේරුවන් සරණයි. දැන් 10යි වෙලාව. අපි හැටියට 10යි රේ. අන්දමයි සත්‍යතුමනි, එහෙනම් අද දවසේ අපි සාකච්ඡාව නිමා කරන වේලාව පැමිණ තිබෙනවා. ඉතින් අදත් වෙනදා වගේම අපේ කෙරෙහි ඉතාමත් අනුකම්පාවෙන් මේ ධර්ම කරුණු පැහැදිලි කර දීම ගැන ඔබතුමාට අපි ඉතාමත් කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරන සත්‍යතුමනි. එහෙනම් අපි ලබන සතියේ මේ සාකච්ඡාවේ ඉතිරි කොටස කිරීමේ බලාපොරොත්තුවෙන් අද දවසට ඇත් සාකච්ඡාව නිමා කරමු. ඔබතුමාට යොමු වෙනවා අද සාකච්ඡාව නිමා කරන ලෙස. සත්‍යතුමනි තෙරුවන් සරණයි. සම්බුදු සරණයි. දීඝනිකායේ ඔය සූත්‍ර මුල් සූත්‍ර කීපේම ඔය චූල සීල, මේ මජ්ක්‍ධිම සීල, මහා සීල ඒක විස්තර වෙනවා. ඉතින් අද ඇත්ත මේ ගැන සාකච්ඡා කරන්න හිතේ ඊළඟ දවසේ මම දැක්කා තියෙනවා අම්බට්ට සූත්‍රය කියලා. එතකොට මේවා ටික අයින් කළ අපිට ඒ සූත්‍රයේ විශේෂයෙන් මොකද්ද සාකච්ඡා කරන්නේ කියන එකට දෙන්නට සාකච්ඡා වශයෙන් එනට පුළුවන්. නමුත් මේ අනවජ්‍ය සුඛේ සහ අභ්‍යාසයේක සුඛේ අවශ්‍යමයි. ඊට පස්සේ එන අර විවේකජම් පීති සුඛං පටමජ්ජානං එකට යන්නේ. මේ විවේකජ පීති සුඛයකට එන්න අනවජ්‍ය සුඛ සහ අභ්‍යාසයේක සුඛ දෙක තියෙන්න ඕන කියන එක තමයි අර කාන්තයකට පස්සේ පහළ වෙච්ච ලෝකෙ උප්පජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ කියලා කිව්වේ. ඒ සම්්‍යක් සම්බුද්ධ කියන ඇත්ත ලෝකෙ පහළ වෙලා ඔන්නෝ පණිවිඩේ තමයි මේ සංසාරගත සත්‍යයන්ට කියලා දෙන්න හදන්නේ. අපිත් මේ සත්ත්ව කොටසේ පුංචි පුංචි බුබුලු තමයි. ඒ නිසා මේ පුංචි මේ රැණක ඉන්න ඇත්තු තථාගතයන් වහන්සේට ආදරේ කියන කට්ටියක් හැටියට මේ මාර්ගයට යමු. මං කාටවත් කිව්වා නෙවෙයි, මටම කියාගත්තා, මටම පණිවිඩය ලියාගත්තා, මටම ටෙක්ස්ට් කරගත් එකයි මාත් කරේ. කල්යාණ මිත්‍යන් වහන්සේට බුදු සරණයි. පින් අප්‍රමාණ. අපේ සිත් පිරිසිදුයි, පවිත්‍රු නිර්මලයි. හොඳ පැතුම් රසක් කරමු. මේ ජීවිතයේ මේ ශාරීරිය දරාගෙන පෝෂණය කෙලේ මෑණියන් කායික මානසික වශයෙන් සුවපත් බව ලබත්තා. පියානන්ද පරමු යහපත දකිත්තා. පුණ්‍ය චේතනා, කුසල චේතනා බලතු පිණිස සම්පතක් වීමෙන් අපි ඉදිරි දීමක තවදුරටත් භාග්‍ය සම්පන්න හා වාසනාවන්ත දේවා. දල්වත් මහත්මාට කායික නිරෝගීතාවය සඳහා මේ පුණ්‍ය චේතනා උපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කරනවා. අපේ සිත් තුළ තවදුරටත් ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව ක්‍රමයෙන් මොහු කුරාගොස්